සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදේසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදීයමානෝ කෝ භික්ඛු බන්ධෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ තීති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අද මේ බක් පොන් පොහොය නිමිති කරගෙන සිල් සමාදන් වුණු පින්නතුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙනකයි බලාපොරොත්තු වන්නේ. අද අපි ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේන සංයුත්ත නිකායෙහි ඛණ්ඩ සංයුත්තයේයි අරහන්ත වග්ගයේන උපාදීය කියන සූත්‍රය. උපාදීය කියලා කියන්නේ උපාදාන වශයෙන් ගැනීම, නැත්නම් තමන්ට කියලා ලං කර ගැනීම කියන අර්ථයයි මේක මේ කියන්නේ. යම්කිසි වෙලාවක අපි යම්කිසි දෙයක් තමන්ගේ කියලා ළඟා කරගත්තොත් ඒ ළඟා කරගන්නේ අපි දුකයි. ඒ කියන්නේ අපි මායාවේ වසඟයට අහු වෙනවා. යම්කිසි කෙනෙක් ඒ උපාදාන වලින් මිදුනොතින් ඒ මිදුනේ මායාවෙන් කියන එකයි මේ සූත්‍රයේ කෙටි තේරුම. එතකොට අපි යම්කිසි වෙලාවක අපි යමකට ආශා කරනවා නම් ඒ ආශා කරන්නේ කෝරූපයකට, නැත්නම් වේදනාවකට, සංඥාවකට, සංඛාරයකට, විඥාණයකට. අන්න ඒ පිළිබඳව අපි නොදැනීම නිසා අපි මේක තමන්ගේ කියලා ලං කරගන්නවා. ලං කරගන්නේ ඒකෙන් අපට ආස්වාදයක් ලැබෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරන මේ රූපාදී දේවල්ට ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ ටිකයි, අල්ප ආස්වාදයි, ආදීනව වැඩි කියන කාරණය. යමක් අපි ඇසල දකින රූපයක් විදිහට ගත්තොතින් ඒ කියන්නේ අපි අවිද්‍යාව තුලයි ඉන්නේ. ඒ රූපය වෙනස් වෙනකොට අපට අනිවාර්යයෙන්ම දුක සංතාපය අපේ ජීවිතවලට එනවා. මෙන්න මේක තමයි මේ සූත්‍රයේ කෙටි අදහස. පින්නතුනේ, සද්ධර්මය අපේ ජීවිතයට ලැබෙන අවස්ථාව, ජීවිත අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවකට සැලකන්න. අපි සසර කළා වූ මහත් වූ පුණ්‍ය සමුදායක ප්‍රාර්ථනාවක ආනිසංසයක් විදිහට අපට මේ සද්ධර්මය ලැබෙන්නේ. සද්ධර්මය ලැබෙන අවස්ථාවේදී අපි කරපු කුසලයක් අපට ආනිසංස ලැබෙන අවස්ථාවක්. ඉතින් මේ විදිහට ධර්මය ලැබෙන අවස්ථාවේදී අට්ඨේකත්වා මාසිකත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති කියලා සඳහන් කරනවා. හොඳට මෙනෙහි කළා සිහියෙන් නොවනින් ඒ ධහම තුළ අවධානයෙන් ඉන්නට කියලා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ විමුක්තායතනය කියලා දක්වන්නේ. විමුක්තියට පත්වෙන අවස්ථාව. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ විමුක්තියට පත් වෙන්නට මිදෙන්නට. මොහකින් මිදෙන්නටද? මිදෙන්නේ අපේම තියෙන කෙලෙස් ටිකෙන්. මොනවද කෙලෙස් කියලා කියන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන අවස්ථාව. ඒකේ මුල් අවස්ථාවක් තමයි අවිජ්ජා ව්‍යාපාද කියන කාරණා දෙක. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. ඒ වගේම ව්‍යාපාදේ නැත්තම් උපනාහය කියලා කියනවා දැඩි අමනාපකම. මෙන්න මේ දෙකෙන් තමයි අපි ධර්මය දන්න සත්පුරුෂය විදියට මුලින්ම මිදෙන්නේ. දැන් මේ තිනතුන් ධර්ම දේශනාවකට සෝදානම් වෙනවායි කියලා කියන්නේ මෙන්න මේ අඩුපාඩු දෙකෙන් වහක ඔබ මිදලා තියෙන්නේ. ඔබ අප හැම දෙනාගේම ළඟ ලෝභය යම්කිසි පමණකට තියෙනවා. නමුත් අවිජ්ජා කියන දැඩි ලෝභය කියන එක, ග්‍රීඩ් කියන එක මේ වෙලාවේ අපේ ළඟ නැහැ. එහෙම තිබුණා නම් මේ වගේ ධර්ම ශ්‍රවණයේ මට්ටමට අපේ හිත පෙළඹෙන්නේ නැහැ. මේ වගේ පරිත්‍යාගයක් කරලා දුරකට ගෙවාගෙන ඇවිල්ලා ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ ඔබට. ඒ වගේම කිසියම් කෙනෙක් ගැන දැඩි අමනාපයක් තියෙනවා නම්, දැඩි ද්වේෂයක් තියෙනවා නම් ඒත් ඔබට මෙතෙන්ට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුන් වර්ණ සතරට පත්තන්න මේ මොහොත වෙන විටත් ඔබ යම්කිසි පමනක දැඩි ලෝභය සහ දැඩි යමනාපය කියන කරුණු දෙකෙන් ඔබ මිදලා ඉන්නේ කියන කාරණේ. අන්න එහෙම ඉන්න ගමන් තවදුරටත් අපි ඉදිරියටත් මිදෙන මාවත තමයි මේ ධර්ම ශ්‍රවණය තුළින් අපි මේ හඳුනාගන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපි දුකෙන් නිදහස් වෙන මාවත තේරුම් ගන්නයි මේ විදියට අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. දානෙන් සිදු කරන්නේ අර දැඩි ලෝභය සහ ද්වේෂය කියන දෙක අඩු කර ගැනීම. සිල්වන්ත වෙනකොට මෙන්න මේ ලෝභ ද්වේෂ දෙක තවදුරටත් අඩු වෙනවා. සිල්වන්ත වෙනකොට සාමාන්‍ය පංචශීල විතරක් නෙවෙයි, මේ වගේ අටසිල් දසසිල් සමාදන් වෙන අවස්ථාවේදී අපේ ලෝභ ද්වේෂ දෙක තවදුරටත් අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ සමථ කමඨහනක හිත සමාධිමත් කරන භාවනාවක හිත යොදවලා තියෙනවා නම් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මෙන්න මෙවැනි අවස්ථාවක් කියලා කියන අපේ ඊටත් වඩා ඉහළට අකුසල නිමිති අවස්ථාවක්. එක අරමුණක හිත සමාධිමත් කරගන්න අපි දක්ෂ නොතින් ඒ අවස්ථාවේදී අපේ හිත නීවරණ වලින් මිදලා තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ ස්කන්ධ ආසාදියේ පිනවන්න තියෙන ආසාව. ව්‍යාපාද කියලා කියන්නේ දැඩි අමනාපය, ද්වේෂය කියන එක. ඒ වගේම තීන මිද්ද, සිතේ සහ සිතවිලි වල තියෙන කම්මැලි ගතිය, අකර්මණ්‍ය ස්වභාවය. උද්ධච්චය, සිතේ තියෙන විසිරුණු ගතිය. කුකුච්චය, නැත්නම් පසුතැවීම කියන කාරණය. විචිකිච්ඡාව, සැකය. මෙන්න මේ කරුණොත් අඩු කර ගැනීමේ මාවතේ තමයි අපි සිත සමාධිමත් කරනකොට ඉදිරියට යන්නේ. කිසියම් සමත කමඨහනකින් අපේ සිත එකඟ කරගන්න දක්ෂුනොතින් මනුස්ස ලෝකයේ යම් කිසි කෙනෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින ඇතරින් ඉහළම අවස්ථාවේ ඉන්නේ මේ හිත සමාධිමත් කරගත්තු කෙනා කියලා සඳහන් කරනවා. මනුස්ස ලෝක විතරක් නෙවෙයි, මුළු කාම ලෝකයේම ඉන්න අයගෙන් ඉහළම සතුට විඳින්නේ සිත සමාධිමත් කරගත්තු කෙනා. කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝක විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක හයත් එක්කම. මේ ස්ථාන හතම කාම සුගති විදිහට සලකන්නේ. අන්නේ ස්ථාන හතකට වඩා ඉහළ තැනක අපි මානසිකව සැප විඳින අවස්ථාව. නීවරණයන්ගෙන් මිදෙන අවස්ථාව. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා අපි තවත් නීවරණ වලින් මිදෙනවා. අර පංච නීවරණ වලින් මිදුණට ඒ මිදෙන්නේ අපි තාවකාලිකව. ඕන වෙලාවක ඒ නීවරණ නැවත ඉස්මතු වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලෙත් සමහර අය හිටියා පංච නීවරණ අඩු කරගත්තා හිටියා. පංච නීවරණ බොහෝ කාලකට, ඇතැම් විට මහා කල්ප 84,000කට යටපත් කරගත්තා හිටියා. අන්න එවැනි අය හිටිය කාලෙක තමයි බෝසත්යන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. අන්න එවැනි ලෝකයකට ධම් දේශනා කරන්නයි බුදුහාඳුරෝ පහළ වුණේ. එතකොට ඒතරම් දීර්ඝ කාලයකට නීවරණ යටපත් කළත් ඒක ස්ථාවර විමුක්තියක් නෙවෙයි. නැවත කෙලෙස් ඉස්මතු වෙන්න පුළුවන්. අන්න ඒ සඳහා තමයි භාගතුන් වහන්සේ නීවරණ පහක් නෙවෙයි නීවරණ හයක් දක්වලා තියෙනවා. අවිද්‍යා නීවරණයත් එක්ක. නැත්නම් සංයෝජන 10ක් පනවල තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රධානතම සාධකයක් තමයි අපේ අවිද්‍යාව කොච්චර අඩු වුණාද කියන කාරණය. මෙන්න මේ අවිද්‍යාව අඩු කරගන්න තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය දිනු කරගන්න. සම්මා දිට්ඨිය දිනු වෙච්ච පමණට අපට අවිද්‍යාවේ ස්වභාවය තේරෙනවා. අන්නේ සම්මා දිට්ඨිය ලබන්නට හේතු වන ප්‍රධානතම කාරණේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණේ. අපේ ජීවිතයට ලැබෙන වටිනාම ප්‍රතිලාභය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක. ධර්මයේ විස්තර කරන සත්පුරුෂයගේ මුණ ගැසීම. මේක වර්තමානයේ අපට සම්මුඛව නොලැබුණත් දුරින් ඉන්න ඕනෑම සත්පුරුෂයෙක් අපේ ළඟට ගෙන්වා ගන්නට අපට පුළුවන්කම තියෙනවා. නවීන තාක්ෂණයෙන් අපේ ජංගම දුරකථනයටම ගෙන්වා ගන්න පුළුවන්. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන භාගතුන් වහන්සේ විශේෂ කාරණයක් දේශනා කරන ධර්මාර්ගී ඉන්නයි විදියට ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී ඉන්න වංකජාතෝ කියන කාරණයක්. අසටෝ කියන්නේ කපටි නොවෙන්නට ඕන. අමායාවී මායාකාරී නොවෙන්නට ඕන. ඒ වගේම න වංකජාතෝ අවංක වෙන්නට ඕන. විඤ්ඤෝ පුරිසෝ නුවණ තියෙන්නට ඕන. එක අතකින් අවංක වෙන්නට ඕන, අනිත් අතින් හොඳ තියුණු නුවණක් තියෙන්නට ඕන. අන්න එහෙම කෙනාටයි කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නටත් කල්යාණ මිත්‍රයන් වෙතින් නිසි දහමක් ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ. මෙන්න මේ සුදුසුකම් ටික අපේ ළඟ තිබුණොතින් කල්යාණ මිත්‍රයන් අපට සසර පිණින් ලැබිලා තියෙනවා. හැබැයි සසර පිණින් ලැබුණට විතරක් බෑ පින්නතුනි. මේ වෙලාවේ අපි දක්ෂ වෙන්නට ඕන ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. හඳුනා ගන්න අපට නුවණක් නොතිබුණොතින් ඒ හම්බ වෙච්ච කල්යාණ මිත්‍රයන් අපට අහිමි වෙලා යනවා. ගිලිහිලා යනවා. ඒක හරියට ධර්මයේ සඳහන් කරන්නේ ඩබ්බි සූප රසං යතා කියලා. ඒ කියන්නේ හොද්දේ රස දන්නේ නැති හැඳ වගේ කියලා. කොච්චර හොද්දේ හැඳ දාලා තිබුණත් හැඳ දන්නේ නැහැ හොද්ද කොච්චර රසද කියලා. එහෙනම් අපි කොහොමද වෙන්නට ඕන? රස දන්න දිව වගේ වෙන්නට ඕනේ කියලා. රසය හඳුනන දිව වගේ වෙන්නට ඕන, අර හොද්දේ තියෙන හැඳ වගේ වෙන්න හොඳ නෑ අපි කියලා. මෙන්න මේක තමයි නිර්ණායකයේ පින්නතුනි. කල්යාණ මිත්‍රත්වය කියන එක හරියට කන්දක් මුදුනට ලැබෙන වර්ෂාවක් වගේ. කන්දක් මුදුනට වර්ෂාවක් ලැබෙනකොට ඒ කන්දේ කුඩා දියැලි පිරෙලා ටිකෙන් ටික ලොකු දියැලි සස්ත්‍රීක වෙලා පල්ලෙහා බිම් සස්ත්‍රීක වෙනවා. අර කන්ද මුදුනට වහින වැස්ස නිසා. අන්නේ වගේ අපේ ජීවිතවලට ජීවිතාලෝකේ ලබා ගන්නට වහින ආධ්‍යාත්මික වැස්ස වගේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක. එතකොට අපි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනකොට අපිලා අපි කැමති බොහොම සරල දෙයක් නම් අපිට ලැබෙන ඒ වගේම කල්යාණ මිත්‍රයෝ. අපි කැමති සාමාන්‍ය කතා බහක් කරලා ලෝකේ දේශපාලන වාතාවරණය කතා කරලා සතුටු වෙන කෙනෙක් නම් අපිට ඒ වගේ කෙනෙක් තමයි හම්බෙන්නේ. අපි කැමති සාමාන්‍ය පින්කම් ටිකක් කළා, අසරණයට ආදර උපකාර කළා, ඒ වගේ දෙකින් සෑමටපත් වෙන නම් ඒ වගේ ආලෝක ටිකක් අපට හම් වෙනවා. අපි කැමති හුඟක් දානමය පින්කම් කළා, සිල්වන්ත වැඩසටහන් කරන්න, ඒ වගේ කල්‍යාණ මිත්‍ර ටිකක් අපට හම් වෙනවා. අපි කැමති ධර්මයේ ගැඹුරු කාරණා, පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ඒ වගේ කාරණා දැනගෙන ඉක්මනටම දුකෙන් නිදහස් වෙන නම් අන්න ඒ වගේම යාළුවෝ ටිකක් අපට හම් වෙනවා. එතකොට ඔබම ඔබ ගැන බලන්න, ඔබ දැනට කැමති මේ මොකටද කියලා. ඔබට දැනට ලැබිලා තියෙන යාළුවෝ ටික මේ වගේ යාළුවෝ ටිකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඔබ කැමති ලෝකයේ දේශපාලන වාතාවරණය කතා කරන්න අලුත්ම දේශපාලන තොරතුරක් ඉක්මනට මොබේ ෆෝන් එකට යනවා මැසේජ් එකක් විදියට. ඔබ කැමති කාට හරි ආධාර උපකාර කරන්න නම්, ලේ දන් දෙන්න නම්, ඇස් දන් දෙන්න නම්, වකුගඩු ආබාධ වලට ආධාර කරන්න නම් ඒ වගේ යගේ මැසේජ් එකක් ඉක්මනට මොබේ ෆෝන් එකට එනවා. ඔබ කැමති හොඹ හොඳ ධර්ම දේශන අහන්න නම් ඔබ ඉන්න යාළුවෝ, ඒ වගේම යාළුවෝ තමයි ඉන්නේ ලෝකේ තියෙන හොඳම ධර්ම දේශනාව ලෝකේ කොතන තිබුණත් ඒ ලින්ක් එක ඔබට හම් වෙනවා. පින්නතුනි බලන්න ඔබ ගැන මම මේ ඔබේම ජීවිතය ගැන මේ කියන්නේ ධර්මයේ කියන වෙන දෙයක් නෙවෙයි. සම්පූර්ණ ධර්මයේ කියලාගෙන හරියට කණ්ණාඩියක් අතර දෙනවා වගේ. මිර එකක් අතර දෙනවා වගේ. කණ්ණාඩියක් අතට දුන්නා මොකද වෙන්නේ? ඔව් තමන්ටම තමන්ගේ මූණ ගැන බලා ගන්න පුළුවන් නේද? තමන්ගේ මූණ කොහමද ලස්සනද කොණ්ඩේ පීර ගන්න ඕනද නේද? මූණේ මොන හරි කැලක් තියනවද? අපිරිසුදුයක් තියනවද ආදී වශයෙන් අපිට බලා ගන්න පුළුවන් කණ්ණාඩියේ බලනකොට. අන්නේ වගේ ධර්මයේ කියලා කියන්නේ පේනතුනේ ධම්ම රිෆ්ලෙක්ෂන් ද මිරර් ඔෆ් ධම්ම කියන්නේත් මෙන්න මේක. මේක බාහිර ලෝකයේ බලන ධමයක් නෙවෙයි අපිටම අපේ ජීවිත ගැන බලන්න පුළුවන් ධමයක් මේක. අන්නේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනේ. ඉහළම කල්යාණ මිත්‍රයන් තමන්ගේ ළඟට ගෙන්නව ගන්න. ඔබට ඍජුවම එයා මුණ නොගැසුණත් ඔබ අසුරු කරන්න ඒ වගේ ධමයට කැමති පිරිසක් නම් ඔබට ඍජුවම මේ ධම් පණිවිඩය ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට ලැබෙනවා. අන්නේ නිසා අපේ බලාපොරොත්තු කොයි මට්ටමේ බලාපොරොත්තුද කියලා තමන්ම තමන් ගැන විමසා බලන්න. ඉතින් ඉහළම ධර්මයේ ලබන ඔබ කැමති නම් ඒ සඳහා අඛණ්ඩව ඔබට ඉන්න වෙනවා. ඉහළම ධර්මයේ ලබන්නේ පින්නතුනි අපේ දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන් වෙනස් වෙන්න පුළුවන් අවංක උත්සාහයකින් ඉන්නට ඕන. මොකද අපි දැනට ඉන්න මතයේ 100% සාර්ථක නම් අපි මේ වෙලාවේ නිවන් දැකලා ඕනේ ඉන්න. අපි මේ වෙලාවේ සම්පූර්ණයම නිවැරදි නම් අපි සම්පූර්ණයම දුකෙන් නිදහස් වෙලා ඕනේ ඉන්න. අපේ ළඟම ඥාතියේ කපේස් දෙක ඉදිරිපිට මිය යනකොට අපට දරා ගන්න පුළුවන්ද කියලා බලන්න. අපේ ජීවිතයේ සියලුම සම්පත් සහ අයිති දේවල් ඔක්කොම එක මොහොතෙන් වෙනස් වෙනකොට Tamanට හිමි වෙනකොට ඒක දරා ගන්න තරම් හැකියාවක් Tamanට තියෙද කියලා බලන්න. මෙන්න මේකෙන් තමයි අපි ආධ්‍යාත්මික ශක්තිය අපි බලන්නේ. නැත්තම් පිරිසක් මැදදී ඔබට යම්කිසි කෙනෙක් බොහොම නිර්දය විදියට නිඳ අපහාස කරනවා නම් ඒ වෙලාවේ බලන්න ඔබට ඒක දරාගන්න පුළුවන්ද කියලා. මේ හැකියාවක් නැත්තම් ඒකෙන් අපි ධර්මයෙන් තම වාක ඉදිරියට යන්නට ඕන. එහෙනම් මොකද වෙන්නට ඕන? අප පරතෝගෝසයේ ධර්ම ශ්‍රවණය ලබන්නට ඕන. ධර්ම ශ්‍රවණය ලබන විතරක් නෙවෙයි දැනට අපේ මතවාද වශයෙන් වැරදි දේවල් තියෙනවා නම් ඒව ධර්මානුකූලව පෙන්වලා දෙනකොට ඒව වෙනස් වෙන්න පුළුවන් නම්‍යශීලී ස්වභාවයක් තමයි ළඟ තියෙන්නට ඕන. මෙන්න මේක තමයි සඳහන් කරන්නේ ධර්මාර්ගයේ ඉදිරියට යද්දී කල්යාණ මිත්‍රාන්සක ලැබෙන විතරක් නෙවෙයි කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා කාරණා ටිකක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, ඒ වගේම කල්යාණ සහායතා. ඒ යාළුවන් යහළු කරගන්නටත් ඕන. සමහරවිට අපිට කල්යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා. එයා මුණ ගැහුනම අපිට ඉක්මනට යහළු වෙන්නේ නැහැ. එයි අපේ සෝෂල් ස්කිල්ස් අඩුයි. ඒ නිසා අපි දැනගන්නට ඕන කල්යාණ මිත්‍රයන් හමුනහම එයා යාළු කරගන්න දක්ෂ වෙන්නට ඕන. යාළු කරගන්න කියලා කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ ධර්ම මැසේජ් එක තේරුම් ගන්න විදියට අපි එයාලා කන්ටැක්ට් කරන්න ඕන. එහෙම නැතුනොත් එයා සාමාන්‍ය දෙයක් කතා කළා කොහොමද කියලා ඉතින් යනවා එච්චරයි. ඊට වඩා දෙයක් අපිත් එක්ක ඒගොල්ලන් ගනුදෙනු කරන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි කල්යාණ සම්පවංගතා. කල්යාණ මිත්‍රන්ට නැමෙන ස්වභාවයක් තියෙනට ඕන. ඔවුන්ගේ යම්කිසි අදහසක් තියෙනවා නම් අහන්න මට්ටමින් අපි ඉන්නටත් ඕන. කෙනෙක්ගේ පින්නතුණි වටිනාම දේ තමයි ජීවිතේ. කෙනෙක් ජීවිතේ දකින ආකාරය. ඔබට යම්කිසි ගුණවත් නුවණැති කෙනෙක් හම්බුනොත් ඒ අය ඔබ කතා කරන ආකාරයෙන් බලන ඔබේ ආකල්ප සම්පතිය කොහොමද කියලා. ඔබේ ඇටිටියුඩ් එක, ඔබේ ඉන්ටෙන්ෂන් එක, ඔබේ thoughts, ideas මොනවද කියලා බලන්න. ඔබ කොයි විදියට ලෝකය ගැන හිතන කෙනෙක්ද කියලා තමයි බලන්නේ. සාමාන්‍ය කෙනෙක් මොන ගැහුණොත් එම් බලන්නේ ඔබ කොයි රටේ කෙනෙක්ද, කොයි ආගමේ කෙනෙක්ද, මොන වගේ උපාධියක් කරපු කෙනෙක්ද, උපාධියට කරපු මේජර් එක මොකද්ද, රැකියාව මොකද්ද, විවාහ වෙලාද, ළමයි ඉන්නවද, ළමයි කොයි විශ්වවිද්‍යාලද ඉගෙන ගන්නේ. මේවා තමයි සාමාන්‍ය කෙනෙක් අහන්නේ. නමුත් ආධ්‍යාත්මික ගමන් මඟක ඉන්නගෙන ඔබ හැසිරෙනකොට යම්ස්ත පාරකින් ඔබ ගැන බලනවා මේ වගේ කෙනෙක් කියලා හිතනවා. හැබැයි හැසිරීමෙන්ම කායික හැසිරීමෙන්ම තේරුම් ගන්නේ නැහැ. නිගමනයකට එන්නේ නැහැ. ඊට පස්සේ ඔබත් එක්ක කතාබහ කරනවා. කතාබහ කරද්දී ඔබේ මුඛයෙන් නිකුත් වෙන වචනත් එක තමයි ඔබ තේරුම් ගන්නේ. ඔබ කොයි ආකල්ප තියෙන කෙනෙක්ද? ඔබේ ආධ්‍යාත්මික ඉලක්කය මොකද්ද? ඒ විතරක් නෙවෙයි ඔබ සතුටෙන් ඉන්න කෙනෙක්ද, දුකෙන් ඉන්න කෙනෙක්ද කියලා ඔබට බලාගන්න පුළුවන්. ඇයි අපේ ආකල්ප සම්පතිය වැඩි වෙච්ච පමණට අපි සතුටෙන් ඉන්නේ? අන්නේ ආකල්ප සම්පතිය කොයිතරම් ඉහළ මට්ටමක තියෙනවාද කියන එක තීරණය වන්නේ සම්මා දිට්ඨිය මත. ආකල්ප සම්පතිය කියන්නේ සම්මා සංකප්ප කියන එක. රයිට් ඉන්ටෙන්ෂන් කියන එක. රයිට් ඉන්ටෙන්ෂන් එක නැත්නම් රයිට් තෝට්ස් කියන එක තීරණය වන්නේ රයිට් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක මත. අපි මේ මොහොතේ ඉන්න ආකල්පය තීරණය වන්නේ අපි ජීවිත කාලේ වැඩිපුර අසපු වැඩිපුර කියවපු දේවල් වල ස්වභාවය. තමන් යම්කිසි ආකල්පයක මේ මොහොතේ ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ කාගේ දේශනද වැඩිපුර ඇහුවේ? කාත් එක්කද වැඩිපුර කතා කරේ? කවුද වැඩියෙන් ඔබ ජීවිත කාලේ ආශ්‍රය කළේ? මෙන්න මේක තමයි ඔබ අද ඉන්න තත්ත්වයේ ස්වභාවය තීරණයකට සාධකයි. එතකොට අපේ ආකල්ප සම්පත් ඉහළට යන එකතකින් අපි සසරෙන් ගේන කාරණා ටිකුත් තියෙනවා. උපතින් ගේන සාධක ටිකක් තියෙනවා. ඒකට අපි ආර්ය කියලා කියනවා. අධ්‍යාපන විද්‍යාවේ ආර්ය සහ පරිසරය කියලා කාරණා දෙකක් සඳහන් කරනවා. එතකොට ආර්ය කියලා කියනවා උපතින් ගේන ටික. ඊට පස්සේ පරිසරයෙන් තමයි අධ්‍යාපනය, යහළු මිත්‍රාදීන්, වටා පිටාව, අසල්වැසියන්, දෙමව්පියන් මෙයාගෙන් ලැබෙන ටිකක් අපිට තියෙනවා. එතකොට මෙන්න මේ සමාජයෙන් සහ මිත්‍රයන්ගෙන් ගන්න දේ මත තමයි පින්නතුනි විශේෂයෙන් කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන දේ මත තමයි අපේ ආධ්‍යාත්මික ගමන තීරණය කරන සාධකවට පත් වෙන්නේ. අන්න එතෙන්දි පින්නතුනි ලෝකයේ පහළ වෙන ඉතාම ඉහළ බුද්ධි මට්ටමේ යුක්ත මනුෂ්‍ය රත්නයගේ දර්ශනය අනාවරණය අපට තේරුම් ගන්න හැකියාව තියෙනට ඕන. විශේෂයෙන් පින්නතුනි බෞද්ධයන් ඉදිරියට අපි හුඟක් වාසනාවන්තයි. ඇයි අපට තැන් තැන්වල හොය හොය ඉන්න දෙයක් නැහැ? උපතින්ම අපේ සසර පින් කළම අපේ දෙමව්පියන් පින්වන්ත දෙමව්පියන් ලැබිලා ශ්‍රද්ධා සම්පatti ලැබිලා අපි මේ ලෝකයේ පොළවේ පය ගහන කලින්ම අපේ සිඟිති දෑතෙක් හඳු ගල්ලා පුතේ බුදු සාදු කියන්න, පුතේ සාදු කියන්න කියලා අපේ සිඟිති දෑත්තා එක්කලා අපට තෙරුවන තිසරණ සරණ දීලා තියෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද? අන්න එවැනි තත්ත්වයක් මත අපි මේ දර්ශන ඉගෙන ගන්න ගමන් ඕනනම් අපට අනිත් දර්ශනත් ඉගෙන ගන්න පුළුවන්. හින්දු දහම කියන්නේ මොකද්ද? හින්දු දහමේ ත්‍රිමූර්තිය කියන්නේ මොකද්ද? ඔවුන්ගේ ආත්ම සංකල්පය මොකද්ද? දෙවියන් හයක් කිම කියන්නේ මොකද්ද? ක්‍රිස්තියානි ආගමේ දහමක් තියෙනවා නම් කොහොමද ඒගොල්ලන් ස්වර්ගයට යන්නේ කියලා තියෙන මාර්ගය? වෙනත් ආගමක් තියෙනවා නම් ඒ ආගමේ දෙවියන් වහන්සේ කරා යන තියෙන කොහොමද? අධ්‍යාපන විද්‍යාව අනුව එක එක අධ්‍යාපනඥයන් කියපු කාරණා මොනවද? ලෝකේ දාර්ශනිකයන් කියපු කාරණා මොනවද? සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඩේකාඩ් මේ වගේ මොනවද කියපු දර්ශන? ඒ විතරක් නෙමෙයි මෑත කාලේ ඉන්න මනෝවිද්‍යාඥයන්, මනෝවෛද්‍ය විශේෂඥවරුන් විශේෂයෙන් මනෝවිද්‍යාව සම්බන්ධයෙන් කරපු අනාවරණ මොනවද? මේවත් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ අතර විශේෂයෙන් අද වර්තමානයේ තියෙනවා පින්නතුනි emotional intelligence කියලක සංවේදනික බුද්ධිය කියලා හරණයක්. මනෝවිද්‍යාවේ දිනු කරපු එක්තරාංශයක්. මේක කියනවා කෙනෙක්ගේ සාර්ථක පෞරුෂයක තියෙන ලක්ෂණ මොනවද කියලා. දැන් මේකට ලෝකෙ හුඟක් අය කැමතියි. personal skills දිනු කරන අය ළඟදී මෙන්න මේ කාරණා හුඟක් දැන් සාකච්ඡා කරනවා. ඕන කාරණා පහක් ඉදිරිපත් කරනවා සාර්ථක පෞරුෂයක් තියෙන කෙනෙක්ගේ තියෙන ලක්ෂණ මොනවද? skills මොනවද කියලා. මොනවද ඒ? තමයි self awareness, self regulation, inner motivation, empathy and social skills. මෙන්න මේ පහ තමයි කෙනෙක්ගේ සාර්ථක පෞරුෂයක තියෙන ලක්ෂණ කියලා සඳහන් කරන්නේ. self awareness, self regulation, inner motivation, empathy and social skills. ඩැනියල් ගෝල්මන් වැනි විද්වතුන් මේක ලෝකෙට ඉදිරිපත් කළා තියෙන ඔහුගේ දේශන මිලියන ගණන් බල්ලා තියෙන ලෝකයයි. උගා දෙන්නේ මේකට කැමති. දැන් මේ වහනකොට අපිත් හරියම මොටිවේට් වෙනවා, හරියම වැදගත් දැනෙන්න බලන්න කොච්චර වටින ධර්මද මේ කියලා නේ. පින්නතුන ඔබ පුදුම වෙයි. මේ තියෙන සියලුම කාරණා ධම්මපදයක ගාථාවක තියෙනවා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ සංයතස්සජ ධම්ම ජීවෙනෝ අප්පමත්තස්ස යසෝමි වණ්ඩති. කීර්තිය වර්ධනය කරන කාරණා ටික කියනවා. උට්ටානවතෝ මහන්සියෙන් වැඩ කිරීම. මොකද මේ කියන්නේ ඉන මොටිවේෂන් කියන එක. සතිමතෝ සෙල්ෆ් අවියානස් කියන එක. සුචිකම්මස්ස සුචිකම්මස්ස කියන්නේ නිවැරදි කර්මාන්ත. සෙල්ෆ් රෙගුලේෂන් කියන එක. ඩිසිප්ලින් කියන එක. මොරල් කන්ඩක් කියන එක. සංයතස්සච ධම්ම ජීවිනෝ. එම්පති. ඒ වගේම සෝෂල් ස්කිල්ස් මේ කරුණු ටික පිනතුණි මේ එකම ගාථාව තුළ අන්තර්ගත වෙනවා. ත්‍රිපිටකයේහි එක ග්‍රන්ථයකින එක පොතකින එක ගාථාවක මේ මහා ලොකු දර්ශනීයම කරුණු ටික පිනතුණි ඇතුළත් වෙනවා කියලා කිව්වොත් ඔබ පුදුමයටපත් වෙයි. නමුත් අපට පාරම්පරිකව වසර දහස් ගණන් කාපු නිසා එතැන්මිට උපතින් මේක හිමි වෙච්ච නිසා අපිට මේක වටිනාකම අඩු ගතියක් තියෙනවා. නමුත් පිනතුණි අපි මේ බුදුදහම ඉගෙන ගත්තොත් ලෝක යම් තාක් සදාචාරවත් ගුණධම් කියලා දෙයක් තියෙනවා නම් හොඳ වැඩ කියලා දෙයක් තියෙනවා නම් බලන්න පින්නතුනි මංගල සූත්‍රය. මංගල සූත්‍රයේ තියෙන කාරණාඩක කියවලා බලන්න මංගල කරුණු 38ක් සඳහන් කරනවා. මීට වඩා හොඳ දේවල් ලෝකේ තියෙද කියලා බලන්න පින්නතුනි. මංගල සූත්‍රය කියවලා බලන්න. ඒ වගේම පරාභව සූත්‍රයේ වසල සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මේ සූත්‍ර දෙක කියවලා බලන්න. ලෝක යම් තාක් නරක වැඩ තියෙනවා නම් කරන්න නොහොඳ පිරියන කාරණා වසල ධර්ම කියලා දේවල් ටිකක් තියෙනවා නම් ඔක්කොම ටික තියෙනතුන් මේ සූත්‍රයේ තියෙනවා. ලෝකී යම් තාක් අභ්‍යන්තර ගුණාංග ටිකක් හොඳ හියුමන් වැලියුස් ටිකක් තියෙනවා නම් ඒ සියල්ලක්ම කැටිකල එසෙන්ස් එක තියෙනවා කොහෙද? කරණීමෙත සූත්‍රය. ඒ විතරක් නෙවෙයි වෙනතුනේ අද ලෝකයේ වර්තමානයේ වැඩිපුරම ලෝකයේ වෛද්‍යවරුන් අවධානය යොමු කරලා තියෙන්නේ කායික රෝගවලට වඩා මානසික රෝග පිළිබඳව. ඒ මානසික රෝගවලට ප්‍රතිකාර සම්බන්ධයෙන් රිසර්ච් කරන වෛද්‍යවරු මනෝවෛද්‍ය විශේෂඥවරු ඔන් ට්‍රීට්මන්ට්ස් දෙකක් අනාවරණය කරලා තියෙන ලෝකෙට. මොනවද ඒ? ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ඒගොල්ලන් ට්‍රීට්මන්ට්ස් විදිහට ඉදිරිපත් කරනවා. ඒ තමයි එකක් අපිට මානසික පීඩාව ඇති වෙන ප්‍රධානතම හේතු දෙකක් විදිහට සලකනවා. එකක් තමයි අනිත් අය පිළිබඳව තියෙන අමනාපය. anger management. ඒ සඳහා මොකද කරන්නට ඕන? practicing loving kindness meditation. practicing loving kindness meditation is the main treatment for stress management in order to overcome anger. Anger is one of the main reasons that we are stressed, that we suffer. එතකොට පින්නොතුනේ මෛත්‍රී භාවනාව කරන කාලේ වැඩි කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපේ මානසික ආතතිය අඩු කරගන්න වැඩ ගන්නවා කියන එක. බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් මේක අනාවරණය කළා. අද වර්තමානයේ වෛද්‍යවරුන් පරීක්ෂණ කළ හොයාගන්නකොට මේ 21 වෙනි සියවසේදී ඊට සියවස් 25කට කලින් බුදුහාමුදුරු දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා බාන්දු සුඛිතත්තා කියලා. He who wishes to attain the peace of mind should practice loving kindness meditation contemplating on dasam may all beings be well happy and peaceful. This is one of the meditation techniques that the blessed one explained for stress management. එතකොට පින්නතුනි අපේ සතුට තීරණය වෙන එක සාධකයක් තමයි අපි දවසට කොච්චර වේලාවක් මෛත්‍රී භාවනා වඩනවාද කියන කාරණය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නුවණැති කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න තියෙනවා නම් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන ප්‍රධාන කාරණා දෙකක් දේශනා කළා. ඒ තමයි සමත සහ විපස්සනා කියලා. සමත කියන්නේ එක කුසල ආරමුණක වැඩි කාලයක් සිට සමාධිමත් කර ගැනීම. පංච නීවරණ යටපත් කර ගැනීම. දෙවෙනි එක තමයි විදර්ශනාව කියන එක. ඉන්සයිට් මෙඩිටේෂන්. වෙනත් විදිහකින් කියනවා නම් සතිපට්ඨාන වැඩීම. එතකොට මානසික පීඩාව සිදුවන එක කාරණයක් තමයි හිතේ අනිත්‍යය පිළිබඳව තියෙන අවනාපකම. අන්නේ සඳහා මොකද කරන්න ඕන? මෛත්‍රී භාවනා වඩන්නට ඕන. අනිත් පැත්තෙන් හිතේ තියෙන පීඩණයට හේතුවක් තමයි උද්දච්ච කුකුච්චය කියන කාරණේ. හිතේ විසිරුණු භාවයත් ඒ වගේම තමන් ගැතින් සිදුවෙච්ච අඩුපාඩුකම් පිළිබඳ තියෙන පසුතැවිලි කියන කාරණේ. restlessness and worry කියන කාරණා. මේ සඳහා මොකද්ද තියෙන ටෙක්නික් එක? මයින්ඩ්ෆුල්නස් එක. සතිමත් බව. එතකොට anger management වලට practice loving kindness meditation. For anger management, we have to practice loving kindness meditation. And also for stress management, especially for the management of restlessness and worry, Buddha has explained a technique which is the mindfulness meditation. එතකොට පින්නතුනි අපිට හිතේ හිත අරමුණින් අරමුණට දුවන ගතිය සහ නැත්තම් හිතේ කැළඹුණු ගතිය අපේ අතින් සිදුවෙන අඩුපාඩුකම් වලින් හිත පීඩාවට පත් වෙන ස්වභාවයත් අඩු කරන්න මොකද කරන්නට ඕන? හිත වර්තමානයේ තුල තියාගෙන ඉන්නට ඕන. තමන්ගේ කය වචනය දෙක ගැන නැත්තම් සිත කය දෙක ගැන හොඳ අවධානයෙන් ඉන්නට ඕන. වර්තමාන මොහොත තුල ඉඳීම. හැබැයි වර්තමාන මොහොත තුල ඉඳීම විතරක් නෙවෙයි වර්තමාන හිත තියාගෙන ඉන්න එක. වර්තමාන හිත තියාගන්න එක සම්මුති සත්‍යයටයි ති. ඒක විතරක් නෙවෙයි බුදුදහමෙන් දේශනා කරන්නේ. නමුත් වර්තමානයේ මනෝවිද්‍යාඥයන් කියන වර්තමානයේ ඉන්නකොට ඔක්කොම ප්‍රශ්න විසදෙනවා කියලා. නමුත් බුදුදහම එතනින් අවසන් වෙලා නැහැ කියන තුනට වඩා ගැඹුරට යනවා. වර්තමානයේ හිත තියාගන්න එක තමයි මුල් අවස්ථාවේක ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි. වර්තමාන හිත තියාගෙන හිටියත් අපි තවදුරටත් අවිද්‍යාව ඉන්නේ. වර්තමානයේ හිත තියලා ඊළඟ මොකද කරන්නට ඕන? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ඒ වර්තමානයේ හිත තියෙන ස්වභාවයට මුල් වෙච්ච අතීත අත්දැකීම නුවණින් මෙනෙහි කරනවා. ඉන්සයිට් මෙඩිටේෂන් එක ප්‍රැක්ටිස් කරනවා. මේක තමයි සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒකායනෝයන් වික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්ථංගමාය ඥාය සදිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදි දංචත්තාරෝ සතිපට්ඨාන කියලා. හිතේ පිරිසුදු භාවය සඳහා, දුක් දෝමනස් දුරු කිරීම සඳහා, ශෝක පරිද්දවයන්ගෙන් දුරු වීම සඳහා, දැනුම ලැබීම සඳහා, නිවන සාක්ෂාත් කිරීම සඳහා එකම මාවතය දේශනා කරන්න කියලා. ඒ මොනවද? ඒ තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුලින් කොට පිනන තියෙන අනේ සියලුම ගුණධම් වර්ධනය වෙනවා. හිතේ තියෙන සියලුම අකුසල් රාග ද්වේෂ විතරක් නෙවෙයි මෝහයත් මුලින් කොටා දමන ප්‍රධානතම කමඨහන තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. බලන්න පින්නතුනි අපි සාමාන්‍යයෙන් දානයක් දීලා පටන් ගන්න මේ ධම්මග පංච සීලෙන් ශක්තිමත් වෙලා මේ වගේ පොහොය අටසිල් දසසිල් ආදී සීලයන්ගෙන් තවත් අපේ ජීවිත හැඩ කරගෙන සමත භාවනාවෙන් හිත සමාධිමත් කරගෙන සතිපට්ඨාන භාවනාවෙන් ජීවිතේ වඩාත්ම ගැඹුරට යනකොට තමයි සැබැලෙසම විමුක්තියට පත්වීම කියලා දේශනා කළේ. අන්නේ විමුක්තියට පත්වෙන ක්‍රම අතරින් පිනතුනි ධර්ම ශ්‍රවණය කිරීමත් බණහන වෙලාවත් හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. බොහෝ විට අපට හිතෙන්නේ බණහන වෙලාව අර ඉස්කෝලෙට ගිහිල්ලා නැත්නම් යුනිවර්සිටි එකට ගිහිල්ලා ක්ලාස් රූම් එකේ ඉන්න වෙලාව වගේ. විභාග ලියන අවස්ථාව හරි ඒක ප්‍රැක්ටිකලි කරන වෙලාව හරි තමයි වඩන වෙලාව කියලා තමයි අපි හිතන්නේ නේද? නමුත් පින්වත්නි බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහම කියන එක බුදුදහම ඉගෙන ගන්නවා කියන්නේ පින්වත්නි අර ඉතිහාසය භූගෝල විද්‍යාව ඉගෙන ගන්න වගේ කාරණයක් නෙවෙයි. මේක දේශවණින් ඇහුම්කන් දෙන අවස්ථාවක් ප්‍රැක්ටිස් කරන අවස්ථාවක්. බණ අහන වෙලාවත් විමුක්තියටපත් වෙන අවස්ථාවක්. ධර්ම ශ්‍රවණය කරන වෙලාවත් දහම පුහුණු කරන වෙලාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබිය කොයි වෙලාවෙද? බණ අහද්දී පින්නතුනි. භාවනා කරන වෙලාවට වඩා මාර්ගඵල ලැබුවේ බණ අහන වෙලාවේදී. අපිට බොහෝ විට හිතෙන්නේ මාර්ගඵල ලැබලා තියෙන ඇස් දෙක පියාගෙන ඉඳිද කියලා නේද? නමුත් පින්නතුනි වැඩි පිරිසක් මාර්ගඵල ලැබලා තියෙන ඇස් දෙක අරගෙන ඉඳිද. යෝනිසෝ මනසිකාරයෙන් ඇස් දෙක අරගෙන ඉන්නවා නම් නිසි දහමක් Tamanට ඇහෙනවා නම් ඒක පින්නතුනි තමන්ගේ මුළු ජීවිතයම විකසිත වෙන අවස්ථාවක්. විමුක්තියට පත් වෙන අවස්ථාවක්. කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් තමයි නිසිසේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. නිසිසේ ඔබට දහම් පණිවිඩය ලැබෙනවා නම්, ඒ අහන දහම් පදයේ හොඳට නුවණින් මෙනෙහි කරමින් අහනවා නම්, අවධානයෙහි මෙ නොගිහිල්ලා සම්පූර්ණ පිනතුණි දහම් අහන වෙලාව හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. බණහන ඔබට විතරක් නෙවෙයි, නිසිසේ දේශකයන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා නම්, ඒ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් ඒ දේශනා කිරීමත් විමුක්තියක් වෙනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා පුරුතඥ කෙනෙක් හැටියට ධර්මාසනාරූඪ වෙනවා, ධර්මාසනෙන් බැහැ යන සෝවාන් කෙනෙක් විදියට. සමහර අය සෝවාන් කෙනෙක් විදියට ධර්මාසනාරූඪ වෙනවා, බැහැල යන ධර්මාසනෙන් අනාගාමි කෙනෙක් විදියට. එහෙම වෙච්ච අවස්ථාවක නෑ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. අනේ නිසා පින්නතුනි, මේ අපේ දේශවන් වලින් අපි අහන්නේ ලෝකේ තියෙන වටිනාම දේ. අන්නේ දෙයට කියනවා සමනානුත්තරය කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ තමයි අපි මේ අහන්නේ. ඔබ ජීවිතේ කොයිතරම් දේවල් අහලා තියෙද? ඉගෙන ගන්න කාලේ විෂය කරුණු අහලා තියෙනව නේද? ඒවගෙන් විභාගෙම පාස් වෙලා තියෙනවා. ඒවට සාධකයක් හම්බුණානේ. ඊට පස්සේ යාළුවොත් එක්ක එහෙම කතා කරනකොට දේවල් අහලා තියෙනවා. ප්‍රවෘත්ති අහලා තියෙනව නේද? නොයෙකදී සින්දු අහලා තියෙනවා. නාට්‍ය අහලා තියෙන දෙබස්සෙම අහලා තියෙනවනේ. නමුත් පිනුතිනි අහන සියලුම දේවල් අතුරින් බුදුදහමේ දේශනා කරන අනුත්තරී සූත්‍රයේදී මේ සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තමයි ජීවිතේහි අපි අහන උතුම්ම දේ වටිනාම දේ බවට පත් වෙන්නේ. ඒක කෙටියෙන් ගාථාවකින් සඳහන් කරනවා. සද්දීන විත්තං පුරිසස්ස සෙට්ටම්. පුරුෂයාට තියෙන උතුම්ම ධනය ශ්‍රද්ධාව. ධම්මෝ සුඛින්නෝ සුඛමාවහාති. ධර්මයේ හැසිරීම තමයි සැපගෙන දෙන්නේ. සත්‍යං හවේ සාදු තරං රසානම්. ලෝකේ රසයන් අතරින් උතුම්ම රසය මොකද්ද? සත්‍ය රසය, ධර්ම රසය, විමුක්ති රසය. පඤ්ඤාජීවෙන් ජීවිතම හවසෙට්ටම්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි උතුම්ම ජීවිතය කියලා. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්නතුනේ අවිද්‍යාව දුරු කරගන දහම. අපි යම්තාක් දුක් විඳිනවා නම් මානසිකව ඒ සියලුම දුක්වල පදනම තමයි අවිද්‍යාව. අවිද්‍යාව තිබුණු තරමට අපේ හිතේ ලෝභ දේශ වැඩි, කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි තරමට මොකද තත්ත්වේ? දුක වැඩි. සතුටක් තියෙනවා, ඒක ඊටාම තාවකාලිකව එක වෙනස් වෙනවා. මොකද පිනුතින අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ යථාර්ථයේ නොදැනීම. වෙනත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය නොදැනීම. තවත් විදිහකින් කියනවා නම් පිනොත්නේ යථාර්ථයේ සැබෑ තත්ත්වයේ නොදැනීම. නිකන් සරල උදාහරණ ටිකක් අරන් බලමු පිනොතුනි. දැන් ඔබ ගමනක් යනකොට, අපි ගමු වාහනේ ඩ්‍රයිව් කරනකොට කියලා. වාහනයක් පදවනකොට ඔබ නිතරම වාහනේ ඉස්සරහා දිහා බලාගෙන තමයි යන්නේ. ඔබ අඩි 20ක් 30ක් අඩි 50ක් ඈත බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. ඔබට නිතරම හිතෙන්නේ ඔබ ඉන්නේ ඔබේ ඇස් දෙක තියෙන තැන ඉන්නේ කියලා. හැබැයි ඔබ ඉන්නේ කොහෙද? ඔබ ඉන්නේ ඩුංගා පස්සේ ඉන්නේ, මේ වාහනේ උඩ ඉන්නේ, මේ රෝද හතර උඩ ඔබ ඉන්නේ. රෝද හතර උඩ ඉන්න ඔබ හිතන්නේ ඔබ ඉන්නේ ඉස්සරහා ඇස් දෙක තියෙන ස්ථානයේ කියලා. හැබැයි දැන් ඔබ ඉන්නේ ස්ථානයේ ඊට කලින් දැකපු තැන තමයි දැන් ඔබ මේ ඉන්නේ හිටගෙන ඉන්නේ. නමුත් දැන් ඔබ ඉන්න වාඩි වෙලින තැන ඔබට පේන්නේ නැහැ. නමුත් අපි නිතරම හිතන්නේ තමන් ඉස්සරහ ඉන්නේ කියලා. ඔබ කෑම ටිකක් කනකොට බලන්න. කෑම පිඟානේ ලස්සනට කෑම දාගෙන ඔබ කනවනේ. කනකොට ඔබ හරි රසයි, හරි ලස්සනයි, හරි සුවඳයි කියලා ඉස්සරහ පිඟානේ දිහා බලාගෙන තමයි කෑම කන්නේ. අනේ ආපේ හරිම ලස්සනයි, හරිම සුවඳයි, හොඳට හදලා තියෙන ආපද කියලා ඔබ පිඟානේ තියෙන ආපේ දිහා බලාගෙන කෑම කනවා. හරිම රසයි මේ ආපේ කියලා තාපේ දිහා බලාගෙන ඉන්නනේ. ඇත්තටම පින්නතුනේ මේ මොහොතේ ඔබේ දිවට දැනෙන රසය තියෙන අර පිඟානේ තියෙන ආපේද? නෑ. එහෙනම් කොයි ආපේද? ඔව් අර දිවේ අර කඩලා, කෑලි කඩලා, දත් වලින් හපලා, දිවෙන් එහා මෙහා කළා, කෙලත් එක මිශ්‍ර වෙලා ඒ තියෙන ඒ රසය දැනෙනකොට තමයි ඔබ හිතන්නේ මේ රසය තියෙන මේ පිඟානේ තියෙන ආපේ කියලා. ඔබ කවදාවත් හිතලා තියෙද මේ මොහොත රසය දැනෙන්නේ මගේ මේ කටේ තියෙන කෑමේ කියලා? නෑ නේ. අපි නිතරම හිතන්නේ Tamante මේ රසය දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමේ කියලා නේද? එතකොට අපි හිතාගෙන අපි හුඟක් උගත් අපි හුඟක් බුද්ධිමත් කියලානේ. බලන්න පින්නතුනි මේ වගේ සරල දෙයක්වත් අපේ ජීවිතේ හිතලා තියෙද? ඔබ රෑට ටෝච් එකක් ගහගෙන යනකොට ඉදිරියේ කාර්වලිය ඔබ ටෝච් එකක් ගහගෙන යනකොට ඔබ නිතරම හිතන්නේ ඔබ ඉන්නේ අර ටෝච් එකේ ළඟ කියලා. නමුත් ඔබ ඉන්නේ ඊට පිටපස්සේ. ඔබ පඩිපැලක් නගිනකොට බලන්න ඔබ කකුල් දෙක බලාගෙනද නගින්නේ? ඔබ පඩිපැලක් නගිනකොට ඕ ඉස්සරහා බලාගෙන යන්නේ නේද? කවදාවත් අපි කකුල් දෙක බලාගෙන කකුල් දෙක ළඟ බලාගෙන පඩිපැලක් යන්නේ නගින්නේ නැහැ. නමුත් අපි හිතන්නේ අර ඉස්සරහා තියෙන පඩිය ළඟේ Taman ඉන්නේ කියලා. ඒ ඉස්සරහා තියෙන තැනට අනුව තමයි මෙතන කකුල තියන්නේ. ඉස්සරහා තියෙන පඩිය උස පඩියක් කියලා හිතලා නැත්නම් පහළ පඩියක් කියලා හිතලා හෙමින් තිබුණොත් අපි වැටෙනවා. ඇයි අපි ඉන්නේ පිටපස්සේ ඉන්නේ? පඩිපැල බහිනකොට බලන්න. ඉස්සරහා තියෙන ලොකු පඩියක්. පඩියක් තියෙනවා හැබැයි කකුල ළඟ තියෙන පොඩි එකක්. අපි හිතන්නේ ලොකු පඩිය කියලා. අපි අර ඉස්සරහා තියෙන පඩියට හිතලා තමයි මෙතන පය තියන්නේ. තිබ්බ ගා මොකද වෙන්නේ? ඔව් අපි වැටෙනවා. හරියට බැලන්ස් කරගන්න බැරි වෙනවා. පින්නතුනි බලන්න අපි ජීවිත කාලේ උනේ කරපු දේවල්. පින්නතුනි මේ උදාහරණ ටික මම කිව්වේ ඇයි? දැන් ඔබ රූපයක් දිහා බලාගෙන ඉන්නවා නම් ඔබට දැන් රූපයක් පේනවනේ. අන්න ඒ පේන රූපයක් පින්නතුනි අර පඩිපැල දිහාගෙන බලාගෙන ඉන්නේ වගේ. අර කෑම පිඟාන දිහා බලාගෙන ඉන්න වගේම දෙයක්. ඔබ මේ රූපයේ දකිනකොට ඔබ මේ මොහොතේ ඇස රූපයේ චක්කු විඥානේ නෙවෙයි දකින්නේ. ඊට සුළු මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච ඇස රූපයේ චක්කු විඥාන ආදී හේතු ටික නිරුද්ධ වෙච්ච තැනක ඔබ මේ දකින්නේ කොහොමද? මනෝ විඥානෙන් දකින්නේ. එතකොට ඔබ හිතනවා නම් මේ මොහොතේ මට ඇසෙන සද්දය මම මේ අහන්නේ, මේ මොහොතේ මට පේන රූපය මම මේ දකිමින් ඉන්නේ කියලා බැලුවොත් ඒක විද්‍යාවද අවිද්‍යාවද? ඒක බුද්ධිමත්කමද මෝඩකමද? ඒක මෝඩකම. ඒක බුද්ධිමත් බව නෙවෙයි. එතකොට තමන් අවිද්‍යාවෙන් ඉන්නවාද විද්‍යාවෙන් ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ කොහමද? මේ ඇසට රූපය පේනකොට ඔබ බලන්න ඔබ මේ මොහොතේ ඔබේ හිත අර රූපය තුල බැසගෙන ඒ රූපයේ විඥානට්ටියක් වෙලාද ඔබ ඉන්නේ? නැත්නම් ඔබ ඒ රූපය දකින වෙලාවේදී ඒ රූපයේ නිරුද්ධ වෙච්ච රූපයක්, ඒ අතීතයට ගිහිපු රූපයක් මම දැන් මේක හඳුනාගන්නේ මනසෙන් මනෝ විඥාණයෙන් කියන මේ தත්ත්වයේ ඔබ ඉන්නේ කියලා බලන්න. ලෝකේ තියෙන ප්‍රතිපදා දෙකයි පින්නතුනි. මිච්ඡා ප්‍රතිපදා හා සම්මා ප්‍රතිපදා කියලා. මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මෙන්න මේ බාහිර රූපයක් සම්බන්ධයෙන් දකිනකොට ඒක මේ මොහොතේ තියෙන දෙයක් විදියට බාහිර රූපය තුල හිත බැසගෙන ඉන්න ගතිය. එහෙම ඉන්නවා කියන අවිද්‍යාවෙන් අපි ඉන්නේ. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, ඊළඟ තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස උපජ්ජಂತಿ. පින්නතුනේ මේක මිත්‍යා ප්‍රතිපදාව. මේ සංසාරික සර්කල් එකේ සංසාර චක්‍රය අපි ඉන්න බවට තියෙන සලකුණ. මෙහෙම ඉන්නකම් පින්නතුනේ මේ රූප ටිකෙන් අපට හොඳ දේවල් කරලා අනිත් ඇට උදව් කරලා දන් දීලා සිල්වන්ත වෙලා මෛත්‍රී භාන වඩලා සුවතිය දෙන්න පුළුවන්. හැබැයි ඒත් අපි සංසාර චක්‍රයේ ඉන්නේ. එහෙම ඉන්නකම් මොකද වෙන්නේ පින්නතුනේ? අද අපි සංවර සීලව හිටියට ඕනෑම මොහොතක බාහිර රූපය තුල මුලා වෙලා අපි දුගතියට වැටෙන්න පුළුවන්. ඔබ මෙහි මොහොතේ සංවර සීලව හිටියත් ඔබ මරණාසන්න මොහොතේ ඉන්ද්‍රිය ටික දුර්වල වෙනකොට යම් කිසි කෙනෙක්ගෙන් ඔබේ හිතට පීඩාවක් ආවොත් ඒ හිතට පීඩාව වෙන අවස්ථාවේදී රූපය අනුහිත බැසගත්තොත් මොකද වෙන්නේ? ඔබට ඇතැමිට මේ කරපු සියලුම පින් දහම් යටපත් වෙලා අර අන්තිම මොහොතේ අර රූපයත් එක්ක තියෙන අමනාප ඉස්මතු වෙලා නැත්තම් දැඩි ලෝභී ස්මතු වෙලා ඊට අනුව රූප ලෝකයකට අපි යනවා. මෙන්න මේ අනතුර අපි ඉදිරිය තියාගෙන අපි නතුනේ ඉන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිපදාව සලකන්නේ මිච්ඡා ප්‍රතිපදාව කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා ප්‍රතිපදා කියලා දෙයක්. නිවැරදි ප්‍රතිපදාව දේශනා කරනවා. මොකක්ද මේ නිවැරදි ප්‍රතිපදාව කියලා කියන්නේ? ඇහැට රූපයක් පේනකොටම දකින්න මේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්නේ. හැබැයි රූපය හඳුනා ගන්න තමයි. කෑම කනකොටම පිඟානේ තියෙන කෑම ලස්සනක් බලනවා. ඒ වගේම දැන් මේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කෑම කියලා නුවණිනුත් තමන් ඉන්නවා. දෙකෙම ඉන්නවා. වාහනේ පදවන ගමන් නැත්නම් ඉස්සරහා බලන ගමන් ඉස්සරහා බලන දෙකේ ලස්සන බලන්නත් පුළුවන්. හැබැයි තමන් ඉන්නේ මේ රෝද හතරුඩේ කියලා හිතන්නත් පුළුවන්. ඒ අවබෝධයත් එක්ක ඉඳගෙන ඉස්සරහා බලන්නත් පුළුවන්. හැබැයි ඉස්සරහා බලන දේ තමන් දන්නවා. ඒක තේරුම් ගන්න ඇස නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණය කියන එක දන්නවා. මෙන්න මේ අවබෝධයෙන් හිටියොත් බාහිර රූපයෙන් හිත නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, බාහිර රූපය ගැන නුවණින් බලන මනසත් එක දිගට අඛණ්ඩව නিত্য සුභ වශයෙන් යන දෙයක් නෙවෙයි. ඒකත් හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. අවිඥායත්තේ වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව කියන කාරණයට යනකන් යනවා. ඇහැට දකින්න රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැක්කොත් බාහිර රූපයෙන් ඔබට දුකක් ගෙන දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ බාහිර රූපේ නිදහස් වෙලා ඉන්නේ. හැබැයි එකෙන් කියන්නේ ඔබ දැනට කන යුතුයකම් ටිකක් තියනවා නම් ඒව කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබ දරුවන්ට, ඥාතීන්ට, අමතාත්තට, රැකියා ස්ථානෙට ඔබ යම්කිසි යුතුයකමක් කාර්යභාරයක් මේ මොහොතේ කරනවා නම් ඒව පිනතුන ඔබ දැනට වඩා හොඳින් කරනවා. ඇයි එහෙම කරන්නේ? ඔබ දැනට රැකියාවකින් හම්බ කරනවා නම් ඊටත් වඩා මේ දර්ශනත්වක හම්බ කරනවා එදාට. එදාට ඔබ හම්බ කරන්නේ දැඩි ලෝභයෙන්ද? නැහැ පිනතුන, මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න තමන්ට පහසුකම් ටික උපරිම වශයෙන් තබා ගන්නයි මෙහෙම හම්බ කරන්නේ. යුතුයකම් ටික ඉක්මනට ගලවෙ නිදහස් වෙලා තමන්ට වටිනාම දේ විවේකයේ ඒ විවේකයේ සරසා ගන්නයි මේ කටයුතු ඔබ කරන්නේ කියන්නේ. එදාට පින්නතුන ඔබ මීට වඩා ඉන මොටිවේෂන් එකක් වෙනවා, ඔබ අභ්‍යන්තර උද්‍යෝගයක් ඇති වෙනවා. එතෙන් තමයි පින්නතුන අපි ඉහළම අපේ ස්පිරිටුවල් ගෝල් එක අපි රඳවා ගන්න. අපි දන්නවා පින්නතුන අපට කොච්චර සම්පත් තිබුණත් අපට හැමදාම ඒවා කැමති විදිහට තියෙන්නේ නැහැ. ඔබට කොච්චර හොඳ දරුවන් හිටියත් බලන්න ඔබට දරුවෝ ලැබෙච්ච මුල් මාස්තාරේ ඔබ කොච්චර සතුටටපත් වුණාදනේ. ඒ දරුවාට මෙහෙම මෙහෙම උගන්වන්න ඕන, මේ වගේ විශ්වවිද්‍යාලවල යවන්න ඕන, මේ වගේ රටකට යවන්න ඕන, කොච්චර ඔබ සීන තියාගෙන හිටියද බලන්න. දරුවා හොඳට ඉගෙන ගියා ගන්න නැති බලන්න ඒ සතුට කොයිතරම් දුරට වැඩි වෙලා ගියාද කියලා. ටිකෙන් ටික පිපෙන්තුනේ අඩු වෙලා ගියා. ඒක හැමදාම පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ අලුත්ම වාහනයක් ගත්ත දවස, ගෙදර අලුතෙන්ම විවෘත කරපු දවස, ගිහි පින්නතුන් හැටියට ඔබ විවාහ වෙච්ච දවස, ඒ ජීවිතේ නොයෙක් දේවල් සතුට බලාපොරොත්තු වෙන ඔබ කලා සතුටක් ලැබුණා නැත්තේ නෑ. නමුත් බලන්න ඒවා අකණ්ඩව තියාගෙන පුළුවන් වුණාද? ඒ පින්නතුන් ටිකෙන් ටික අඩු වෙලා ගියා. අපේ ශරීරය ගැන බලන්න, අපි ශරීරය ලස්සන තිබ්බ කාලේ කොච්චර සතුටෙන් හිටියද? අපි එක එක විදිහට කණ්ණාඩිය ළඟ හැරි හැරි බැලුවා නේද ඇඳුම් ඇඳගෙන, කොණ්ඩෙක එක විදිහට පීරගෙන නේද? ලස්සනද කියලා විවිධ ඉරියව් වලින් ඉඳගෙන බැලුවා, විවිධ ෆොටෝ ගහලා එක එක පැති වලින් ගෙදර තියාගෙන හිටියනේ. බලන්න පිනතුනේ ආදී සතුට කොහේ ගිහිලාද? එහෙම ඉන්න අපි බලන්න පිනතුනේ කවදා හරි දවසක අපිට මේ වගේ ඇවිද කියා ගන්න බැරි වෙන දවසක් එනවා. ඇඳට වැටෙන දවසක් එනවා. ඇතැම් විට වෙන කෙනෙක් අපේ කඩට කෑම ටිකක් දාන දවසක් එනවා. ඒ කෑම ටික අපට හපා ගන්න බැරි වෙනවා සමහරලාට. ඇතැම් විට වතුර ටිකක් කෙනෙක් අපේ කටට දාන වතුර ටික ගිල ගන්න බැරි වෙනවා පින්නතුන අන්තිම මොහොතේ. අන්තිමට සේලෙන් එකෙන් තමයි ඒකත් යන්නේ. සේලෙන් කට් ටික දවසක් යනකොට ඒකත් බ්ලොක් වෙනවා. පින්නතුන බලන්න මේ ආපු ගමනේහි අපි බලාපොරොත්තු තියාගත්තු දේවල් කොයිතරම් දුරට සතුට අකණ්ඩව වැඩි වුණාද කියලා. මෙන්න මේ අතාරත්‍ය කෙනෙක් තේරුම් ගත්තනම් ඒකේ නම් මේ බාහිර දේවල් ඇසුරු කරන ගමන් ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මික පිළිසරණ ඉන රෙෆියුජ් එකක් තමන් ජීවිතේ ගොඩනගා ගන්න. අන්න ඒ සඳහායි අපිට ධර්ම අවශ්‍ය වෙන්නේ පින්නතුනි. ලෝකේ පහළ වෙච්ච මේ ඉහෙළම ශාස්ත්‍රවරයාගේ දර්ශනය අපට ලැබෙන්නේ පෙර පිනින්. අන්නේ පිනින් ලැබෙන අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕන මේකේ තියෙන හරය, සාරය, එසෙන්ස් එක ජීවිතේට ගන්න. එතෙන්දි ගන්න පුළුවන් ඉහෙළම රිසල්ට් එක අපි මෙතෙන්දි ගන්නට ඕන. එහෙම ගත්තොත් තමයි පින්නතුනි මේ ධර්ම අපේ හිතේ දරාගෙන අපි ජීවිතේ වටිනාමයි බවටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න. කොහොම වටිනාකමක්ද? අනිත් අය අපේ දෙපා ළඟ වටිනම වඳින මට්ටමට අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් ඇවිල්ලා අපේ දෙපතුල් ළඟ හිස තියලා වඳින මට්ටමට අපේ වටිනාකම වැඩි කරගන්න මේ ධර්ම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි පිනොතින් අපි මිය ගියාට පස්සේ අපේ ශරීර කොටස්, අපේ කෙස්, අපේ යටකඩු කොටස් ධාතු කරඬු වල තියලා කරඬු වල තැම්පත් කළා, මිනිස් වන්දනාමාන කරලා ඒ මිනිසුන සුගතිගාමි වෙන තරම් මට්ටමට අපේ වටිනාකම වැඩි කරලා තියෙන ධර්මයි. බලන් පිනොතින් මීට වඩා වටිනාකමක් ඔබට අවශ්‍යද? මේ වටිනාකම ලැබෙන්නේ අපි ලැබපු අධ්‍යාපනයෙන්වත්, අපිට තියෙන මිලමුදල් අනුවත්, මාසිකව ගන්න වැටුප අනුවත්, අපේ දරුවන් ඉගෙනගත්තු ප්‍රමාණ අනුවත් නෙවෙයි. මේ වටිනාකම තීරණය නමෝගෙන්ද? ඔව්, මේ වටිනාකම තීරණය වන්නේ අපේ ආධ්‍යාත්මික ගුණය මත, අපි හිතන විදිය අනුව. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අර බාහිර පේන රූපයට නෙවෙයි, ඒ රහතන් වහන්සේගේ චින්තනයට. කොහොමද රහතන් වහන්සේ කෙනෙක් හිතන්නේ? ඇසට රූපයක් පෙනුණා, ඒක හඳුනා ගන්නකොට රූපේ නිරුද්ධ වෙලා, ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකෙම නිරුද්ධ වෙලා, මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණයත් අහුත්වා සම්බුතං හුත්වාන භවෙස්සති, පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මේ ඉහළම දර්ශනයෙන්, ප්‍රඥාවෙන්, ආකල්පෙන් අකණ්ඩව අකෝපා චේතුමත්යක් විදියට නොකඩවා අකණ්ඩව සිතන චින්තනයක් තුළ ජීවත් වෙන කෙනාටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නැත්නම් උන්වහන්සේගේ ශරීරෙට නෙමෙයි පිනුත. මෙන්න මේ චින්තනය වෙතම තමයි අපිව රැගෙන යන්නේ මේ ධර්ම තුළින්. අන්නේ චින්තනයෙන් ඉන්න පුද්ගලයා තමයි ලෝකෙ වටිනාම කෙනා බවට පත් වෙන්නේ. අපි පිනුතනේ මෙන්න මේ ධර්ම මගේ ක්‍රමානුකූලව ඉදිරියට යන්නට ඕන. ඒ ඉදිරියට යන ගමන් මගේදී පින්නතුනේ අවිද්‍යාව දුරු වීම තමයි ප්‍රධානතම සාධකය බවට පත් වෙන්නේ. බුදුදහමේ සියලුම කාරණා ඉලක්ක කරලා තියෙන්නේ මෙන්න මේ නුවණ ලබා ගන්නට. අනේකින්ද පින්නතුනේ විශේෂයෙන් අද අප මේ සඳහන් කරන උපාධිය සූත්‍රය සංගුත්තිනිකායේහි කන්ද සංගුත්තිය අරහන්ත වගේන උපාධිය සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදීයමානෝ කෝ බික්කෝ බද්ධෝ මාරස්ස. මහණෙනි, යම්කිසි වෙලාවක මේ රූපාදී ස්කන්ධ පංචකයට අපි උපාදාන කරගෙන නම් ඉන්නේ, ඒකට ඇලිලා නම් ඉන්නේ, අපි ඇලිලා තියෙන මායයට, මායයට පුළුවන් කැමති විදිහට අපිව පාලනය කරන්න. ඒ වගේම අනුපාදීයමානෝ මුත්තෝ මුත්තෝ පාපිමතෝ. යම් කිසි වෙලාවක මේ රූපාදී අරමුණු වලින්, ආයතන වලින්, රූපාදී ස්කන්ධයන්ගෙන් අපි මිදෙන්නව නම් ඒ මිදුණා කියන්නේ මාර්යාගෙන් මිදුණා කියන එක. මේ කෙටි අනුශාසනාව භික්ෂුවකට දේශනා කරපු අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහන ඔබට මා මේ කෙටියෙන් කියපු කාරණා ඔබට කොහොමද වැටහෙන්නේ කියලා. අර්කේතියන් කියව කාරණාර ස්වාමීන් වහන්සේ විස්තරාත්මකව සඳහන් කරනවා. රූපං කෝ බන්තේ උපාදීයමානෝ බද්ධෝ මාරස්ස. අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. භාගතන් වහන්සේ රූපයට බැඳිලා නම් ඉන්නේ, බැඳිලා තියෙන්නේ මායයට. රූපයෙන් මිදුණා නම් මිදලා තියෙන්නේ ඒ පාපි මායාවෙන් කියලා. පින්නතුනේ මෙන්න මේ රූපේ විතරක් නෙවෙයි, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහක් අපේ ජීවිත අභ්‍යන්තරය තුර ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් අපිට පේන්නේ අපිට දරුවෝ ඉන්නවා, ගෙදරක් තියෙනවා, රැකියාවක් තියෙනවා. මේ ටික තමයි අපිට සාමාන්‍යයෙන් පේන්නේ. අපි ජීවත් වෙලා ටිකෙන් ටික වයසට ගිහිල්ලා අපි එක්කන් වෙන විදියක් තමයි අපිට පේන්නේ. නමුත් පින්නතුනි මේ පේන ලෝකයේ නොපෙනෙන යථාර්ථයක් කියලා දෙයක් තියෙන ලෝකෙ. පේන ලෝකයේදී ලෝකෙට පෙන්වලා දෙන නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. කන බොන හැටි කියන්න, රැකී රක්ෂා කරන්නේ කොහමද, දරුවෝ හදන්නේ කොහමද, සමගියෙන් ඉන්නේ කොහමද, මේවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් පින්වත්නි මේ දේ දේශනා කරන්න විතරක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන මේ මට්ටමට එන්නේ. උන්වහන්සේ ඊට වඩා ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කළා අපිට සම්පූර්ණ දුක නිදහසන මාර්ගය කියන්නේ උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. අන්න එතෙන්දී අපට ඇහැට රූපයක් පේනවා කියලා කියන්නේ අන්නේ පේන යථාර්ථය තුළ නොපෙනෙන ඊට වඩා ගැඹුරු යථාර්ථයක් තියෙනවා. ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? ඇස රූපය, ඒ වගේම චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සය වේදනා, රූප සංඥා, රූප සංචේතන වශයෙන් මේ ස්කන්ධ පංචකයක් ඒ මොහොතේ හට ගන්නවා. ඇසර රූපයක් පේනවා කියන්නේ විපාක හැටියට ඇස නිර්මාණය වෙලා තියෙනවා. ඇස සාපේක්ෂ රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයක් විපාක මට්ටමින් හට ගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ පින්නොතින් අපි ඒක හඳුනා ගන්න අවස්ථාව තමයි රූපය දකින අවස්ථාව කියලා කියන්නේ. නමුත් අපිට හිතෙන්නේ මේ මොහොත දකින රූපය මේ පේන්නේ කියලා. මේ මොහොතේ ඇහැට රූපය කණ්ඩායම් වෙනවා. නමුත් සිත ඊටාම වේගවත් ඒ ඇහැට දකින රූපය තීරු ගන්නකොට තීරු ගන්නේ ඇසෙන්වත් චක්කු විඥාණයෙන්වත් නෙවෙයි. රූප සංඥා, රූප සංචේතන කියලා කාරණා ටිකක් තියෙනවා. ඒව ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි. ඒක නිතරම තේරුම් ගන්නේ ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචයෙන් නිරුද්ධ වුණාට පස්සේ නව කර්ම විදියට මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥානනු තේරුම් ගන්නෙ. මනෝ විඥානෙන් තමයි තේරුම් ගන්නෙ. මනෝ විඥානෙන් තේරුම් ගන්න විතරක් නෙමෙයි පිනතුනි. ඒ තේරුම් ගන්න මොහොතේදී ඒ තේරුම් ගන්න පාදක වෙච්ච ඇසත් රූපය චක්කු විඥානියත් චක්කු සංපස්සයත් රූප සංඥාවත් රූප සංචේතනවත් මේ සියලක්ම නිරුද්ධ වෙනවා. නිකන් සරල උදාහරණයක් කියන්නම්කෝ ඔබට තේරෙන විදියට. දැන් ඔබ ආද මෙහෙණ කලින් කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවේ ඔබ. අද උදේ කණ්ණාඩිය දැකපු රූපය ඔබට මතකයිනේ. කොණ්ඩේ කොහොමද තිබ්බේ, ඇඳුම කොහොමද තිබ්බේ කියන එක දැන් මතකයිනේ ඔබටනේ. ඒ ඔබට මතක් වෙන වෙලාවේදී ඔබ ඒ මතකයේ හිතට රඳවාගන්නේ කොහොමද? මතකේ ගන්නේ කොතනින්ද? අර කණ්ණාඩියනේ නේ, කණ්ණාඩි රූපෙන්නේ. එතකොට කණ්ණාඩියේ රූපෙන් ඔබේ මතකයේ මේ වෙලාවේ අලුත් කර ගන්නකොට කණ්ණාඩියේ රූපේ තියෙනවද? කණ්ණාඩි රූපේ පොඩ්ඩක්වත් නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි මේලා තියෙන්නේ. නමුත් ඔබට තාමත් ඒ රූපේ හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබේ දැන් මෙතනින කාගෙත් පින්තූරයක් ගහලා කැමරාවකින් හොඳ ලස්සන පින්තූරයක් ගන්න ඔබ අතර දුන්නොත් ඔබ ඉස්සෙල්ලාම බලන්නේ කවුද? ඔබේ රූපේ බලන්නේ නෑනේ. කොහොමද ඉන්නේ මම හොඳට ලස්සනට ඉන්නවද, hina වෙලා ඉන්නේ? එහෙම තමයි ඉස්සෙල්ලාම බලන්නේ. ඔබ කොහොමද ඔබේ රූපේ හඳුනාගන්නේ? ඔබේ දැසින් ඔබේ රූපය දැකලා තියෙනවද? නෑනේ. ඔබ ඒ දැක කණ්ණාඩියේ නෑනේ. ඒ කණ්ණාඩියෙන් දැකපු මතකයේ තමයි අද ඔබ සිහින් සිහි කරන්නේ. අන්න ඒ වගේම තමයි පින්නතුනි. ඔබ ආද දරුවා ගැන සිහි කරනවා නම්, ගෙදර ගැන සිහි කරනවා නම්, ජීවිතයේ ඕනෑම දෙයක් මතක් කරගනවා නම් මතක් කරන්නේ ඇත්තටම මොකද්ද? ඔව්, තමන්ගේම මනසයි මේ වෙලාවේ මේ කියවන්නේ. මයින්ඩ් එක මේ රීඩ් කරන අවස්ථාවේ. හිතන්න එපා ගෙදර ඊයේ පෙර දැකපු දරුවා කියලා. අද මේ මොහොතේ මේ වෙලාවේ ඔබේ හැඩ රූපයක් පේනවා නම් ඒ පේන රූපයත් ඔබ හඳුනාගන්නේ අතීතියම තමයි. පින්නතුනේ තමන්ගේ සාර්ථකත්වය බලන ටර්නින් පොයින්ට් එක මේක. ඔබ නුවණින්ද ඉන්නේ නැත්තම් ඔබ විද්‍යාසහගතව ප්‍රඥාවෙන් දෙන්නේ ඔබ අවිද්‍යාවෙන් දෙන්නේ කියලා බලන ප්‍රධාන සංදිස්ථානෙ මත. ඔබ සම්මා ප්‍රතිපදාවෙන් දෙන්නේ මිච්ඡා ප්‍රතිපදාවෙන් දෙන්නේ කියලා බලන්නේ මෙන්න මෙතන. මේක ඉතින් චෙක් කරලා බලන එක විතරයි තියෙන්නේ. හැබැයි මේක චෙක් කරලා බැලුවට විතරක් ප්‍රතිපදා සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපදාව යථාර්ථය බවට පත් කරන මාර්ගය තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. ඒකේ වැඩි පිළිවෙල. මුලින් දැනුවත් වෙන්නට ඕන. Knowledge is first. Samadhi pure jamam. Vision is first. Then mission. Mission without vision is blind. Vision without mission is useless. Vision is the very first thing which is right understanding samadhi. Mission means practicing mindfulness. පින්නතුනි මෙන්න මේ දෙකම අපිට වැදගත් වෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී මේ රූපාදී ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න තමයි මුලින්ම අපට උගන්වන්නේ. රූපය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපිට පේන්නේ මේ ඇහැට පේන රූපේ රූපය කියලානේ. ඒකත් රූපයක් තමයි. නමුත් රූප 28ක් බුදුදහමෙන් සඳහන් කරනවා පින්නතුනි. මොනවද ඒ රූප? සතර මහා භූත රූපත් උපාදාය රූප 24කුත් තියෙනවා. සතර මහා භූත රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. ඒ කියන්නේ පඨවි කියන්නේ දැඩි ගතිය. ආපෝ කියන්නේ වැగిරණ ගතිය. ඒ වගේම තේජෝ කියන්නේ රස්නේ හෝ සීතල උණුසුම් ගතිය. වායෝ කියන්නේ හමන ගතිය. මෙන්න මේ හතරක් දේශනා කරලා තියෙනවා සතර මහා භූත රූප විදිහට. ඊට අමතරව බුදුදහමේ තවත් අනාවරණයක් තියෙනවා. තවත් රූප 24ක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි ප්‍රසාද රූප කියලා තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා මේ ප්‍රසාද රූප පහක් තියෙනවා. ඇස කියන්නේ මේ අපේ ඇහැට පේන එකම නෙවෙයි පිනුතුනි, පෙනීමේ හැකියාව. කන කියන්නේ ඒ ශබ්දයේ ඇසීමේ හැකියාව. මේ භෞතික කන ආශ්‍රිතව තියෙන ඇසීමේ ශක්තියට තමයි සෝත කියලා කියන්නේ. ගහන කියන්නේ නාසය. දිවහා කියන්නේ දිවේ ඒ රස දැනීම ගැනීමේ හැකියාව තියෙන ස්වභාවය. කාය කියන්නේ ස්පර්ශ දැනෙන ඒ සංසිද්ධිය. මෙන්න මේවට කියනවා ප්‍රසාද රූප කියලා. මේ ප්‍රසාද රූප පහක් තියෙනවා. මේ ප්‍රසාද රූප කර්මෙන් නිර්මාණය කළ දීපුවා. පින්නතුණ ඊළඟට බාහිර වශයෙන් බාහිරතව මේ ආයතන වලට මේ ප්‍රසාද රූපට ගෝචර වෙන ගෝචර රූප හතරක් තියෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස කියලා බාහිර රූප හතරක් ගැන සඳහන් කරනවා. ඒවට කියන ගෝචර රූප කියලා. ඒ වගේම ස්තිභාව රූප, ඉතිභාව රූප, පුරිස භාව රූප කියලා භාව රූප දෙකක් තියෙනවා. කෙනෙක්ගේ මේ රූපය ආශ්‍රිතව ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවය තීරණය කරන සලකුණු තියෙනවා. ඊළඟට ජීවිතේන්ද්‍ර රූප කියලා එකක් තියෙනවා. මේ ජීවිතයේ ක්‍රියාත්මක වීමත් රූපයක් විදිහට දක්වනවා. ඊළඟට හදේවත් රූප කියලා තවත් රූපයක් දක්වලා තියෙනවා. ආකාශ රූප කියලා එකක් තියෙනවා. අවකාශයක් මේ ශරීර අභ්‍යන්තරයේ සාමීට යාබදව තියෙනවා. ඊට පස්සේ ආහාර රූප කියලා අපි ගන්න ආහාරයත් රූපයක් විදිහට දක්වලා තියෙනවා. යන්ට විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති කියලා. අපි කටින් වචන පිට කිරීමත් රූපයක් විදිහට සලකන්නේ. භාෂාව පාවිච්චි කරන විදිය. කටින් වචන පාවිච්චි කිරීම විතරක් නෙවෙයි, අතින් සංඥා කරනවා නම්, හඟවනවා නම් දෙයක්, ඒක ෆිසිකල් ලැන්ග්වේජ් එක. වර්බල් ලැන්ග්වේජ් කියන්නේ ෆිසිකල් ලැන්ග්වේජ්. ඊළඟට පින්න තුනේ විකාර රූප කියලා තියෙනවා. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා මේ ශරීරයේ තියෙන ලහු ගතිය, සැහැළු ගතිය, මෘදු ගතිය, කර්මණ ගතිය ඒවත් රූප විදිහට සලකනවා. ඊට ලක්ෂණ රූප කියලා තව හතරක් තියෙනවා. උපචේ, සන්තති, ජරත, අනිත්‍යතා කියලා. උපචේ කියන්නේ හට ගන්න ස්වභාවයක් තියෙනවා මේක නිතරම. සන්තති කියලා පවත්තන ගතියක් තියෙනවා. ජරතා කියලා මේක දිරාපත් වෙන ස්වභාවයක් තියෙනවා. අනිත්‍යතා කියලා අනිත්‍යතාවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුණි රූප 28 ගැන සඳහන් කරනවා. පින්නතුණි මේ වගේ රූප 28 අතුරින් රූප කීයක් බලන්න පුළුවන්ද? සතර මහා භූත රූප විදියට හතරක් තියෙනවා, උපාදාය රූප 24ක් තියෙනවා. මේ රූප වලින් රූප කීයක් බලන්න පුළුවන්ද අපට? ඔව්, වර්ණ රූපේ විතරයි පිනුතුනේ බලන්න පුළුවන්. ඇහැට ගෝචර වෙන වර්ණ රූපේ විතරයි බලන්න පුළුවන්. අපට කන බලන්න පුළුවන්ද? කන බලන්න බෑ. ඇස බලන්න බෑ. නාසය බලන්න බෑ. දිව බලන්න බෑ. ශරීරය බලන්න බෑ. ඉතිභා පුරුෂ භාව කියන එක බලන්න බෑ. ඒව සියල්ලම මනසට ගෝචර වෙන දේවල් පිනතුනි. තවත් සමහර දේවල් කන ආදී අනිත් ආයතන වලට නැඹුරුවන දේවල්. අනිත් දේ තමයි වෙනතුනි. දැන් මේ කරුණ ටික උඟා අවධානයෙන් අහන් ඉන්නේ. මේ හැම කරුණක්ම තමන්ගේ ජීවිතේට අතිශයම වැදගත්. පින්නතුනි, සාමාන්‍ය කෙනෙක් මේ රූපය බලන විදියත් බුදුදහමේ මේ රූපය බලන විදියත් අතරේ සම්පූර්ණ වෙනසක් තියෙනවා. දැන් විද්‍යාඥයෙක්, භෞතිකවාදියෙක් මේ රූපය බලලා කියන්නේ ඔහු කරන විග්‍රහයයි බුදුදහම කියන විදියට සම්පූර්ණ වෙනස්. ඔහු කියන්නේ ඇස බලන්න පුළුවන්, කන බලන්න පුළුවන්, නාසය බලන්න පුළුවන් ආදි වශයෙන් කියන්නේ. ඔහු කියන්නේ මේ රූපය මට මේ යම් කිසි විදියකට රූපයක් පේනවා නම් ඒ විදිහට තමයි හැම කෙනාටම රූපේ පේන්නේ කියලා ඔහු කියන්නේ. ඒ වගේම මේ හටගත් රූපය අඛණ්ඩව යනවා කියලාත් ඔහු කියනවා. මට මේ රූපයේ සතර මහා භූත රූප විදියට ඇටම් එකක් විදියට බෙදලා බලන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට ඒ වගේ බලන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නමුත් වෙනතුනේ බුදුදහමේ කියන්නේ මේ සියලුම රූප අහොත්වා සම්මුතං හොත්වාන භවිසති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. ඒ විතරක් නෙවෙයි, තමන්ට ගෝචර වෙන මේ රූප ලෝකය තමන්ගේ ලෝකෙ විතරයි ඒක. ඒක වෙන කෙනෙකුට ඒක සාපේක්ෂ නැහැ. එක කෙනෙක් ඇසෙන් දකින රූපේ එයාට රූපයක් වෙනවා, තව කෙනෙකුට ඒක රූපයක් නෙවෙයි. දැන් බලන්න සාමාන්‍ය විවහාර වුණත් බලන්න පින්නතුනි, සමහර අය ඉන්නවා මේ අපිත් එකට ඉන්න අයට පන්සලකට ආවහම දේවාලයකට ගියහම එයාට අනිත් සත්‍යයන් පේනවා. එයාගේ සාමාන්‍ය ප්‍රകൃතිය හැට ඉන්න දෙවිවරු ප්‍රේතයන් භූතයන් එයාගේ හැට පේනවා. නමුත් අපි කියන මොන පිස්සු දොහමයි වතියද කියලා නේ. පින්නතුනි, කර්මය වෙනස් වුණොත් ආයතන වෙනස් වෙනවා, සාදී ආයතන වෙනස් වෙනවා, ආයතන වලට සාපේක්ෂව රූපය පේනවා. අපිට හිතෙන්නේ රූපයට සාපේක්ෂව පේන්නේ කියලා නේද? සාධුකාරයක් දැන බලන්න පින්නතුනි. සාධුකාරයක් දෙන්න. දැන් අපට හිතෙන්නේ බාහිර පේන රූපයයි තමන්ට පේන්නේ කියලා. බාහිර පේන රූපයට අනුරූපවයි තමන්ට අවබෝධය ලැබෙන කියලා නේ තමන් හිතන්නේ. නිකන් සරල උදාහරණයක් කියන්නම්කෝ. ඈත අහසේ තාරකාවක් තියෙනවා. ඔබ අහස දිහා බලන්නේ හොඳ තාරකාවක් කියලා කියනවා. ඔබට දෙනෝ අන්වේක්ෂයක් බලන්න. අන්වේක්ෂයේ දෙයක් කියනවා දැන් ඒ තාරකාව බලන්න කියලා. බලනකොට ඔබට පේන එක තාරකාවක් නෙවෙයි, තාරකා මණ්ඩලයක් මේ. ඇතැම් විට මේ සෝලාර් සිස්ටම් එකක් මේ පේන්නේ. ඊට පස්සේ තව කෙනෙක් දෙනවා තවත් සියුම් අන්වේක්ෂයක් ඔබට දෙනවා තවත් බලන්න කියලා මේක. බලනකොට මේක පේන සෝලාර් සිස්ටම් එකක් නෙවෙයි, මේක ගැලැක්සියක් කියලා. තවත් සියුම් උපකරණයක් ඔබට දෙනවා. දුන්නට පස්සේ පේනවා මේක ගැලැක්සියක් නෙවෙයි, ගැලැක්සීස් මිලියන ගණක් කියලා. එහෙනම් පින්නොත්නි, මොකක්ද අර මේකේ සත්‍යයේ මුලින් දැක්ව එක ස්ථා එකද, එකතරුවද, නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයේද, නැත්නම් එක ගැලැක්සියද, ගැලැක්සීස් මිලියන ගානද, මොකක්ද යථාර්ථය? පින්නොත්නි, මේක තීරණය වුණේ ඔබේ ඇසට සාපේක්ෂව, ලෙන්ස් එකට සාපේක්ෂව. ලෙන්ස් එක තීරණය වුණේ ඔබට ගන්න පුළුවන් සල්ලි මට්ටම අනුව. ඒ වගේම තමයි අදත් මේ අපි දකින්නේ හැම වෙලේම මොනවද? අපි කර්මෙන් මිලදී ගත්තු මේ ලෙන්ස් එක තමයි අද මේ දාගෙන ඉන්නේ. සල්ලි වැඩිපුර නම් හොඳ ලෙන්ස් එකක් දාගන්න පුළුවන් නේද? එතකොට හොඳට පේන ගන්නවා. ඒ වගේම තමයි පිනුතුනේ මේ කර්මෙන් ලැබිච්ච මේ ලෙන්ස් එක. කර්මය කියන්නේ මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයේ මානසික චින්තනය, තමන්ගේ කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ අභ්‍යන්තර හේතු ටික තමයි ඔබ ප්‍රීපේඩ් කරලා ගත්ත එක. ඒ දෙයට අනුව, ඒ දෙයට සාපේක්ෂව පේන ලෝකය තමයි අද මේ දකින්නේ. මේක යථාර්ථයේ හින්ද නෙමෙයි පිනුතින් දකින්නේ. මේ දකින්නේ තමන්ගේ ලෝකයේට, තමන්ගේ කර්මයට මිලදී ගත්තෝ ආයතන වලින් මේ ලබා දෙන රූප ශබ්ද ගන්ධ ටික තමයි ඔබ මේ තමන්ගේ විදිහට මේ ගන්නෙ මේක. පිනතුන බහල ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සමහර සිදුවීම්. දැන් කාලෙත් වගේ සිදුවීම් වෙනවා. සමහර රාජ්‍ය අපි අහනවා. සමහර විල් ලස්සන විල් ලේක්ස් තියෙනවා. ඒ වගේ ළඟ සමහර සත්වයන් ගිහිල්ලා ඒ විලට බැහැලා වතුර නාල ගිහිල්ලා වතුර අරන් එනවා. ඒ විල ළඟම සමහර අමනුෂ්‍යේ සමහර ප්‍රේතී භූතයෙක් ඉපදෙලා ඉන්නවා. යාට ඒ විල පේන්නේ කොහමද? යාට ලේසරෝ වගේ ඒ විල පේන්නේ. ඒ විල ළඟම තවත් සත්වෙක් ඉපදෙලා ඉන්නවා. ඌට කොහමද ඒක පේන්නේ? ඌට තනිකරම වැලි කාන්තාරයක් විදිහට පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ කලවම සිද්ධියක් වුණා. එක්තරා වැද්දෙක් කැලෑවක අසරණ මුවෙක්ව ඝාතනය කළා. ඒ මුවා මරපු වෙලාවේදී මියා කොච්චර අකුසලයේ බලවත්ද කිව්වතොත් ඒ සත්‍ය මරණවත් එකම උට දැඩි පිපාසයක් හටගත්තා. දැඩි වතුර තිබහක් ආවා. ආපු ගම මොකද කළේ? මොහු ඒ කැලේට ගිය වතුර හොයාගෙන කැලේ ආරණ්‍යයක් තිබුණ හාමුදුරුවනේ ස්ථානය. හාමුදුරන්ගේ කෑන් ගහන වතුර බොන්න කියලා ඉල්ලුවා. හාමුදුරුවෝ කියනවා ඒ කලවල තියෙන වතුර අරන් බොන්න කියලා. මෙයා හැම කලයක්ම පෙරල පෙරල බලනවා කිසිම කලයක වතුර නැහැ. හාමුදුරුවන්ට බනිනවා ඇයි වතුර ටිකක්ද කියනවා කියන්න බැරිද කියලා. පිනතුනි හැම කලයකම වතුර පිරලා තියෙනවා. මෙයාගේ හැට වතුර පේන්නේ නැහැ. කර්ම මේකයි පිනතුනි. කර්ම විපාක දෙන්න ඕන නම් බාහිරට එක පැත්තකින් නිර්මාණය කරලා දෙනවා. කර්ම විපාක දෙන්න අවශ්‍ය නම් එහැ පැත්තට නම් එහැ පැත්තට විපාක ලබා දෙනවා. මේකයි පිනතුනි ලෝක ස්වභාවය. ලෝසක හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින හිස් පාත්‍රයක් අරගෙන මිනිස්සු අකෘතඥ නැහැ පිනතුනි. මිනිසු දාහන හරන් එනවා මේ හඳුරන බෙදන්න. මොකද්ද වෙන්නේ? ඕ පාත්‍රේ පිරීලා මගේ පේන්නේ. බෙදන්න ඉඩක් නැහැ. මිනිස්සු අරගෙන නැහැ අය අරන් යනවා. ලෝසක හඳුර හැමදාම හිස් පාත්‍රය අරන් ගිහිල්ලා හිස් පාත්‍රය අරගෙන වෙනවා. කර්ම විපාක දෙනකොට ස්වභාවයෙන් මේක පිනතුනි. මේ වගේ සිද්ධීන් ගාන බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒක අතීතයේ බුදු සමයේ ඒ අතීත ප්‍රවෘත්ති විතරක් නෙවෙයි පිනතුනි. අද අපේ ජීවිතය අතරකත් මේක. එතකොට මේ රූප කියලාද මේ පේන දේවල් හැම මොහොතෙම අපේ ආයතන වලින් නිර්මාණය කළ දෙන ස්වභාවයට අනුව අපි මේ අත්විඳින ලෝකය. එකම ජීවිත කාලේ පිනතුනි ඔබ අහලා ඇති සමහර පුරුෂයෙක් විදිහට ඉපදෙන්නේ පුරුෂ භව රූපෙන් ඉපදිලා කලකදී ස්ත්‍රී රූපයට වෙනස් වෙනවා. කර්ම වෙනස් වෙනකොට ස්ත්‍රියක් වශයෙන් ඉපදෙන කෙනා පුරුෂයෙක් වශයෙන් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය පුරුෂයෙක් වශයෙන් ඉපදිලා ඇතැම් විට කාන්තාවක් වෙලා වෙන පැත්තක ගිහිල්ලා විවාහ වෙලා දරුවෝ හදලිනකොට ආයි පුරුෂයෙක් වෙනවා. ආයි කලින් හිටියේ ගම්මට එනවා ආයි. එහෙම සිදුවීම් ගැන සඳහන් වෙනවා පින්නතුනි. ඉතින් මෙන්න මේ වගේ ලෝකයකට මෙන්න මේ රූපය ගැන සම්පූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේ අපට ලබා දෙනවා. මේ අවබෝධයේ පින්නතුනි කොච්චර ඔබ භෞතික විද්‍යාව ඉගෙන ගත්තත් කොයිතරම් රසායන විද්‍යාව ඉගෙන ගත්තත් කොයිතරම් කොස්මොලොජි ඉගෙන ගත්තත් කිසි දවසක ඒ කිසිදු දර්ශනයකින් මේ යථාර්ථය අනාවරණය වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සරතදාඥාණයට ගෝචර වෙන මේ අවබෝධය බුදුහරුන් අපට ලබා දෙන්නේ. අපි කොච්චර වාසනාවන්තද? රූපස්කන්ධයේ ඊට වේදනාස්කන්ධයේ වේදනාව කියන එක. වේදනාව ආකාර හයකට එනවා ප්‍රධාන වශයෙන්. චක්කු සංපස්සදා වේදනා, ගහන සංපස්සදා වේදනා, ජීවහා සංපස්සදා වේදනා, කාය සංපස්සදා වේදනා, මනෝ සංපස්සදා වේදනා විදියට. ඒ සාදී ආයතන හයෙන් ඇතිවන වේදනා. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සෝමනස් වේදනාවක් වෙන්න පුළුවන්, දෝමනස් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ වේදනාව කොහොමද ඇති වෙන්නේ? පස්සපච්චා වේදනා. ස්පර්ශ නිසා වේදනාව ඇති වුණා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම පින්නතුනි වේදනාව කියන එක අඛණ්ඩ වෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන වේදනාවක් මේක. නමුත් අපට හිතෙන කොහොමද? උදේ ඉඳන්ම හිසේ රදේ තිබුණා නම් අපිට හිතෙන්නේ බලන්න උදේ ඉඳන්ම මගේ ඔළුවේ අමාරුවනේ හිසේ රදේනේ කියලා අපි හිතන් ඉන්නේනේ. ඒ හිසේ රදේ තියාගෙන අඬාගෙන ඉන්න වෙලාවට බලන්න කවුරු හරි ඔබේ ඥාතිවරයෙක් ආවේ කියලා දුරින්නම් මොකද වෙන්නේ? hina වෙලා ඉස්සරහට ගිහිල්ලා නේද කෑම වෙලා දීලා කොච්චර ඉතින් අර සතුටින් පිළිගන්නවදනේ? ඊට පස්සේ යා ගියාට පස්සේ ඔන්න ආයනේ ඔළුව අමාරුව කියලා ආයෙන ඊට පස්සේ. පින්නතුනි, එතකොට මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? මේක පින්නතුනි මනස ප්‍රතිපදයි මේක. මේක එක දිගට එක විදිහට තියෙන දෙයක් නෙවෙයි. මේක ඒ මොහොතේ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. අපේ මනසින්, අපේ අවිද්‍යාවෙන් මේ සියල්ලක්ම අපි එක ලයින් එකකට කියලා ගැට ගහලා මේ තියෙන්නේ. ස්පර්ශයෙන් නිසා හටගන්න වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා එතනම. නමුත් ඒ ටික ඔක්කොම එක පෙළට තිබ්බහම, අර ෆිල්ම් එකක ෆොටෝස් ටික එක ළඟින් රීල් එක තිබ්බහම, ඒක දිගහැරලා බැලුවොත් වෙන වෙනම රූප. නමුත් ඒ ටික වේගෙන් කරකවනකොට මොකද වෙන්නේ? ප්‍රොජෙක්ටරින් ඈත පේනවා මේ ටික ඇවිදිනවා වගේ, සෙලවෙනවා වගේ. අන්නේ වගේ පිනතුන වෙන වෙනම වේදනා ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙන වේදනා ටික අපේ අවිද්‍යාව නැමැති ප්‍රොජෙක්ටරයට දාලා තමයි මේක වේගින් කරකවන්නේ. කරකවනකොට තමයි මේක දිගට එක දිගට තියෙන දෙයක් විදිහට පේන්නේ. නමුත් අන්නේ ඒ නොදැනීම මේ බුදුදහම තුලින්, සරත්නා ඥානය තුලින් අපට ලබා දෙන මේ ඥාණයෙන් අපිට මේක යථාර්ථය පැහැදිලි කර දෙනවා. ඒ ස්පර්ශය කියන දෙක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒක ඒ වේදනාව එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ස්පර්ශයෙන් හටගන්න වේදන හැම මොහොතම නිරුද්ධ වෙනවා. ඒක කායට ලැබෙන වේදනාව විතරක් නෙවෙයි. ඇසට රූපයන් දැකලා වේදනාවක් හටගන්නවනේ. ඒ වේදනාවත් එහෙමයි පින්නතුනි. ඒකත් එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඔබට කවුරු හරි ඔබ අකමැති දෙයක් කළා නම් ඔබට දුකක් හටගන්නවනේ. ඇත්තටම පින්නතුනේ ඒක රූපයෙන්ද හටගත්තේ? අපි හිතන්නේ චක්ක සංපස්යෙන් ඇති උනේ කියලා නේ. ඔබට ඔබ අකමැති දෙයක් කවර කෙනෙක් කරනවා. ඔබට දුකක් හට ගන්නවා. ඔබේ මූණේ තියෙන ලස්සනත් නැති වෙනවා. එතනම කෙනෙක් ඉනෝ ඒක දැකලා හිනා වෙනවා. ඔබ දුකෙන් ඉනෝ තව කෙනෙක් ඒක දැකලා හිනා වෙනවා. එතකොට මේ සිනහසෝ දුක කියන එක අර බාහිර රූපෙන් දාවේ. රූපෙන් නෙවෙයි පිනුතුනේ යන්නේ. අන්න ඒකයි පුදුමේ. නිතරම මේ බාහිර රූපෙන් රූපියට ගැටුමක් වෙනවා. ඇස් කන් ආසා දින්දිර වටි ස්පර්ශයක් වෙනවා. හැබැයි ඒක ඒ ඇසවත් රූපයවත් කනවත් නාසයවත් දිවවත් මේ දේවල් වලින් බාහිරින් දුක සැපක් එන්නේ නැහැ. ඒක උපේක්ෂා සාගතයි. ඒකේ දුක හෝ සැප කියන එක තීරණය වන්නේ තමන්ගේ චින්තනය අනුව, තමන් හිතන විදිය අනුව. කයට පහසක් ලැබෙන පිනුතුනි කයට යම් කිසි විදියක අපහසුතාවයක් මුලදී දැනෙනවා විපාක මට්ටමේදී. නමුත් ඒකත් තේරුම් ගන්නකොට, ඒ වේදනාවක් තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ කොහොමද? අර කාය විඤ්ඤාණය නිරුද්ධ වුණාට පස්සේ. බලන්න පින්නතුනි මේ විපාක මට්ටමේදී වේදනාව කියලා එකක් තියෙනවා. හැබැයි ඒ වේදනාව නිතරම තේරුම් ගන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ. අන්නේ නිසා පින්නතුනි බුදුහාමර දේශනා කරනවා, න පංචහි විඥානේ හි කිංචි ධම්මං පරිවිධානාති. මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන වලින් අපි සාමාන්‍යයෙන් විඥානාති इति කෝ භික්ඛවේ විඥානං කියලා කිව්වට, විඥාන ලක්ෂණෙන් විඥානං කියලා කිව්වට ඇත්තටම පින්නතුනි ඒක ප්‍රාථමික මට්ටමේ විග්‍රහයක. ඒක නමුත් ගැඹුරට යනකොට අපි මේක තේරුම් ගන්නේ ඒ පංච විඥානය නිරුද්ධ වුණාට පස්සේ මනෝ විඥානවල තේරුම් ගන්න. එතකොට ඒ තේරුම් ගන්නේ තමන්ගේ අතීත සංස්කාරවලට අනුව තමන් හිතන විදිහට. රූප වේදනා සංඥාව සංඥාව කියන යමක් හඳුනා ගන්න එක, ඒකත් රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා ආයතන හයට ඒ සංඥාවත් කොටස් හයකට බෙදෙනවා. සංඛාර කියන එක රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන ආදී වශයෙන් චේතනා විදියට සංස්කාර හයකට බෙදලා තියෙනවා. විඥාන, චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන හයත් සඳහන් කරලා තියෙනවා. මේකේ පින්නතුනේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි විපාක මට්ටමේ තියෙන මුල් ස්කන්ධ පංචකේ. ඇසට රූපයක් කන්ටැක්ට් වෙන මුල් අවස්ථාව ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගතයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. කවදාවත් ඒකේ මුල් අවස්ථාව ඉඳගෙන අපට තේරුම් ගන්න බෑ. අපි නිතර මේක තේරුම් ගන්න එක නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඤ්ඤාණ. පින්නොතිනේ අර මුල් ස්කන්ධ පංචකයට කියන්නේ දුක සත්‍ය කියලා. ඒක දුකක් නෙවෙයි. ඒ මුල් විපාක මට්ටමේ ස්කන්ධ ඇහැට රූපයක් කන්ටැක්ට් වෙන්න මුල් අවස්ථාවේ අත්දැකීමේ ඒ මුල් ස්කන්ධ පංචකයට කියන්නේ ඒක කුසලයක් අත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක පිරිසුදු අවස්ථාවක්. ඒ අවස්ථාවේ තියෙන සිතර කියන්නේ පගති පරිසුද්ධ මිදන් විඥානං කියලා. නැත්තම් පබස්තර මිදන් බික්ක වේ චිත්තං කියන්නේ ඒ මුල් ස්කන්ධ පංචකයේ තියෙන විඥානේ පිරිසුද්ධය. නමුත් ඒ මොහොතේ අපි පිරිසුදු විඥානෙම තේරුම් ගන්න අපි දක්ෂ නැහැ. අපි නිතර මේක තේරුම් ගන්නේ ඒ විපාකේ නිරුද්ධුණාට පස්සේ මනෝ විඥාන. හැබැයි මනෝ විඥානේ තේරුම් ගන්නකොට ඒක පංචස්කන්ධය නෙවෙයි පිනතුණි. ඒක මොකද්ද? ඒක පංච උපාදාන ස්කන්ධය. ඇයි ඒ? ඒක සාස්වා උපාදානීය. ඒක අපි ගන්නේ ශාස්ත්‍රව වූ උපාදානීය වූ දෑතින් තමයි ඒක වැළඳගන්නේ. ආස්ත්‍රව සහිත වූ උපාදාන සහිතව තමයි අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය ගන්නෙ. හරියට ලස්සන පිරිසිදු දරුවෙක් ඉන්නවා. අපි අපේ අතේ අපිරිසිදු වූ දෑතින් ඒ දරුවා වැළඳ ගන්නවා වගේ. එතකොට මෙන්න මේ දෑතේ තියෙන අපිරිසුදු දේවල් ටික පිරිසුදු කරන මාවත තමයි මොකද කියන්නේ? ඒ කයන අයම්බිකේ මග්ගෝසත්තන විසුද්ධියා කියන්නේ සත්‍යංගේ පිරිසුදු මහ වැති කරන මේ දෑතේ පිරිසුදු කරන බෙහෙත තමයි මොකද්ද? සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය කියලා කියනවා. එතකොට පින්නොතුනි මෙන්න මේ ස්කන්ධ පංචකය බුදුහාමුදුරුවෝ නිතරම කියන්නේ මේක තේරුම් ගන්න කියලා. මුල් ස්කන්ධ පංචකයේ දුක සත්‍යය, ඒ දුක සත්‍යය තේරුම් ගන්නට ඕන. මෙතන දුක කියලා කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ දුක් විඳින අර්ථය නෙවෙයි. මේක යථාර්ථයක් විදිහට ඉඳන් සත්‍යයටයි මේ දුක කියලා කියන්නේ. දුක සත්‍ය ඊටාම පැහැදිලිව විස්තර කරනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා විග්‍රහය. මෙන්න මේක තමයි පින්නතු බුදුදහමේ තියෙන වැදගත්ම ප්‍රකාශය. There is something except physical suffering and mental suffering that is the noble truth of suffering. මේක කෙනෙකුට හිතා ගන්නවත් බෑ කිනුතුනි. කායික දුක, චේතසික දුකත් හැර වෙන දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. හැබැයි ඒක දුක නෙවෙයි. වරදා තේරුම් ගන්න එපා. දුකයි දුක්ඛ සත්‍ය කියලා දෙකක් බුදුදහම විස්තර කරනවා. දුක කියන්නේ ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ. අන්න ඒකයි දුක කියලා කියන්නේ. ඒක ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. ඒක බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙන නික්මන කලින්ම තේරුම් ගත්තා. ලෙඩෙවිම මහරියුම් කියන එක. එහෙම තේරුම් ගත්තෝ බෝසතාණන් වහන්සේ සම්බුද්දට පත්තල දේශනා කරනවා. උන්වහන්සේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුණෝ උදපාදි කියලා. මට පෙර නොයසු විරෝ ධම්මසක් පහළ වුණා කියලා. එතකොට කලින් නොයසු බුදියක් මට අවබෝධ වුණා කියලා. එතකොට උන්වහන්සේ බුදු වෙනකොට අවබෝධ කරගත්තේ අර ලෙඩවීම මහලවීම වගේ දේවල්ද? එහෙනම් උන්වහන්සේට මෙහෙම ප්‍රකාශයක් කරන්න ඕනේ. එතකොට මේ තේරුම් ගත්තේ මෙන්න මේ දුක්ඛ සත්‍ය. කායික දුකක්, චේතසික දුකක් නොවන යමක් තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ. ඒක දුකක් නෙවෙයි. ඒක සත්‍යයක් විදියට ඒක දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැබැයි දුක කියපු ගමන් අපි ට්‍රාන්ස්ලේට් කරන්නේ කොහොමද? ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්නේ සපරින් කියලා. සපරින් කියුව ගමන් අපි හිතන්නේ ආ එහෙනම් මේක කායික දුකක් වෙනවා, චේතසික දුකක් වෙනවනේ කියලා. නමුත් ඒ සපරින් කියන එක, ඒ දුක කියන එක වෙන භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. අඩුවානේ සිංහල භාෂාවට ඒක පරිවර්තනය කරන්න බෑ. එහෙම තනි පදයක් නෑ පින්නතුනි. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක් විඳින නිසා නෙවෙයි. දුක්ඛෝපනීසා සද්ධා කියලා කාරණයක් බුදුදහමේ තියෙනවා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ මොකද්ද? දුක් විඳින නිසා ශ්‍රද්ධාව හට ගන්නවටද? නැහැ. දුක් විඳින නිසා ශ්‍රද්ධාව හට ගන්නවා නම් බුදුවරයෙක් ලෝකෙට අවශ්‍ය නැහැ. ඇයි? දුක් විඳින ඔක්කොම ශ්‍රද්ධාව ඇති කරගෙන එහෙනම් විරිය සති සමාධි ප්‍රඥා දිනු කරගෙන රහත් වෙනවා. දුක්ඛෝපනීසහ ශ්‍රද්ධා කියන්නේ දුක් විඳින නිසා ශ්‍රද්ධාව හට ගන්නව නෙවෙයි, දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක. මෙන්න මෙතෙන් තමයි කියන්නේ සද්ධාදී තථාගතස්ස බෝධින් කියලා. There is a very special thing in Buddhism about the noble truth of suffering. This is the place where we should be confident in. We have confidence in Buddha's understanding. Buddha realized the four noble truths. එතකොට මෙන්න මෙතන තමයි ශ්‍රද්ධාව හටගන්නේ. මේ මුල් ස්කන්ධ පංචකයට තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒක දුක නෙවෙයි. ඒ දුක සත්‍ය ප්‍රහීණ කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. ඒ දුක සත්‍ය වඩන කියලත් නෑ. ඒ දුක සත්‍ය සාක්ෂාත් කරන කියලත් නෑ. ඒ දුක සත්‍ය ප්‍රහීණ කරන්න කියලා නෑ. ඇයි දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්න කියලා නැත්තේ බුදුහාඳුරෝ? දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්න කිව්වොත් මොකද කරන්නේ අපි එහෙනම්? ඇසෙන් රූප නොබල ඉන්න ඕන, කනින් ශබ්ද නොහ ඉන්න ඕන. ඇයි? විපාකයම නසන්න ඕන එහෙනම්. විපාකය දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. බුදුදහමේ හේතුවයි දුරු කරන්න ඕන. We should overcome the cause of suffering. අපේ දුකේ හේතුව ඇදුරු කරන්න ඕන. එතකොට දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං, the noble truth of suffering should be realized. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ අරිස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව. ඒක පිරිසිඳ දැනගන්නට ඕන. ඒක පිරිසිඳ දැනගන්නකොට මොකද වෙන්නේ? සමුදය සත්‍යම් පහතම්බා. සමුදය මෙතෙන්දී තේරුම් ගත යුතු කාරණා ගානක් තියෙනවා. මේ වචනේ දැක්කට විතරක් අපිට තීරණය කරන්න බෑ. වචනේ කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්නට ඕන. මෙතන වැදගත්ම දේ. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුම් භික්ඛවේ ආදිත්තං, සෝතම් භික්ඛවේ ආදිත්තං, චක්කු විඥානම් භික්ඛවේ ආදිත්තං කියලා. ඇස ගිනිගෙන තියෙන දෙයක්, රූපය ගිනිගෙන තියෙන දෙයක්, චක්කු විඥානය ගිනිගෙන තියෙන දෙයක් කියලා. එතනම කියනවා චක්කුම් පහතම්බං කියලා, ඇස ප්‍රහාණය කරන්න කියලා. එක තැනක කියනවා චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයං, රූපං පරිඤ්ඤයං, චක්කු විඥානං පරිඤ්ඤයං කියලා. ඇස රූපේ චක්කු විඥානෙ පිරිසිදු දැනගන්න කියලා. එක තැනක තියෙනවා පිරිසිදු දැනගන්න කියලා, එක තැනක තියෙනවා ප්‍රහිණ කරන්න කියලා. හැබැයි අර මුල් වචන සමානයි. ඇස රූපේ චක්කු විඥානෙ කියනවා සමානයි. ඇත්තටම සමානද? මෙන්න මෙතන තේරුම් ගන්න තමයි අපේ කල්‍යාණ මිත්‍රත් යෝනි. එක තැනක ඇස ගිනිගෙන තියෙන දෙයක් ප්‍රහීණ කරන්න කියලා තියෙනවා. එක තැනක ඇසක් කියනවා ඒ ඇස පිරිසිදු දැනගන්න කියලා. දැන් හරියට අපි කියමු එක්කෙනෙක්ගේ ශරීරයක් තියෙනවා. එක්කෙනෙක්ගේ ශරීරයක් තියෙන එතන අපි කියනවා මෙයාට ගිනි කූරකින්වත් පොඩ්ඩක්වත් පුච්චන්න එපා කියලා කියනවා. පිච්චුවත් ඇතැමිට ඒ පිච්චුපු කෙනත් එක තරහ වෙනවා, කේන්ති ගන්න යට ගහනවා. ඒ වගේම තවත් කෙනෙක් රූපයක් තියෙනවා, අපි අතින් සල්ලි දීලා මුළු දේහයම පුච්චනවා. එක තැනක කෙනෙක් කියනවා ගිනි කූරකින්වත් ලං කරන්නවත් දෙන්නේ නැහැ. තව තැනක තියෙනවා මුළු ශරීරයටම සල්ලි දීලා අපි ක්‍රිමේට් කරනවා. වෙනස මොකද්ද? ඔව්, එක තැනක ජීවත් වෙන කෙනෙක්, අනිත් තැනක මැරිච්ච කෙනෙක්. අන්නේ වගේ පිනතුනි, එක තැනක ඇස පිරිසිදු දැනගන්න කියලා කියන්නේ අර විපාක මට්ටමේ ඇස. චක්කුම් කියන්නේ එතන විපාක මට්ටමේ ඇස. තව තැනක ඇස කියලා දෙයක් තියෙනවා, ඒක විපාක නෙවෙයි. ඒ විපාක මට්ටමේ ඇස නිරුද්ධ වුණාට පස්සේ අපි අවිද්‍යාවෙන් ඇති දෙයක් විදියට ඒ නිරුද්ධ වෙච්ච එකේ සමුදියන්ත ඉඳගෙන, ස්පර්ශාන්ත ඉඳගෙන ඒක ඇති දෙයක් හැටියට ගත්ත ඇස. අකුසල් හැදීමම තමයි ඒක ගැනීම. ඒක ගැනීමම තමයි අකුසලය කියලා කියන්නේ. ඒකෙන් අවිද්‍යාවෙන්ගත් වැස. අවිද්‍යාවෙන්ගත් රූපය. අවිද්‍යාවෙන්ගත් චක්කු විඥානය. අන්න ඒකේ නිරුද්ධ වෙච්ච දේ නැවත ඇති දෙයක් හැටියට අපි ගන්න එක තමයි අන්න ඒක තමයි ගිනිගෙන තියෙන දෙයක් විදිහට කියන්නේ. අන්න ඒක තමයි ප්‍රේණ කරන්න කියලා කියන්නේ. ඒක තමයි මායя කියලා කියන්නේ. එතකොට බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ විපාක මට්ටමේ ඇස දුරු කරන්න කියලා කිව්වනම් මොකද වෙන්නේ? අපට රූප නොබල ඉන්න වෙනවා, ශබ්ද නොහ ඉන්න වෙනවා, ඇස් දෙක වහගෙන ඉන්න වෙනවා. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. මේ අපට මේ මොහොතේ පේන රූපය පේනතුනි විපාක මට්ටමේදී ඒක ඇතැමිට කුසල විපාකයක් මේ. ඒ විපාකේ දුරු කරන්න අවශ්‍ය නැහැ. විපාකේ දුරු කරන්නත් අපට බෑ. ඒක රහතන් වහන්සේලා තිය අධ්‍යක්ෂකම ලැබෙනවා. දුක සත්‍ය රහතන් වහන්සේටත් තියෙනවා. හැබැයි උන්වහන්සේ දුක් විඳින්නේ නැහැ. ඇයි ඒ දුක් සත්‍ය කායික දුක ආකාර්ශිකා දුකක්වත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ආසවක් ඥානෙ ලැබෙන අවස්ථාවේදීම සම්පූර්ණ දුක නිදහස් වෙනවා. ඒකෙන් කායික දුකක් එන්නේ නැහැ කියලා කියන නෙමෙයි. ඒ එන දුකේ ස්පර්ශය හඳුනාගෙන ඒ දුකෙන් උන්වහන්සේ නිදහස් වෙලින්නේ. එතකොට විඥානය කියලා වහනවා නම් ඔබ අහන්න, ඔබ තේරුම් ගන්න, ඔබ දැනගන්න ඕන ඔබ විඥානය කියලා අහන්නේ අර විපාක මට්ටමේ තියෙන චක්කු විඥාන ආදී විඥාන ටිකද? ඒක නිරුද්ධ වෙච්ච දැනක අවිද්‍යයෙන් ගත්ත විඥානය ගැනද ඔබ මේ අහන්නේ? විපාක මට්ටමේ. විපාක මට්ටමේ විඥානයේදී ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. අපි ඊට පස්සේ නව කර්ම විදියට ගන්න එක තමයි දුරු කරන්න කියලා කියන්නේ. උපාදාන වෙන්නේ උපාදාන වලට හිත ඕ සිතවිල්ලක් තියෙනවා නම් විතරයි. උපාදානට හිතයි ඒක. ඒක සාසව උපාදානිය කියලා තියෙනවා. හැබැයි සාසව උපාදානිය කියලා වෙන්නේ කෙලස් තියෙන කෙනුට, අවිද්‍යාව තියෙන කෙනුට. ඒක රහතන් වහන්සේට සාසව උපාදානිය කියලා නෑ ඒක. සීනි බෝතලේ කියලා අපි කියනවා. ඇයි අපි සීනි බෝතලේ කියලා කියන්නේ? සීනි වලින් හදපු හින්දායිද? ඒකට සීනි දාන්න හිත නිසා, ඒකට සීනි දාන්න පුළුවන් නිසා සීනි බෝතලේ කියලා කියන්නේ. අන්නේ වගේ අපි අර සීනි දාන්න පුළුවන් විදියට අපි දෑත තියාගෙන සාසවා උපාදානිය කියන දෑතින් අල්ලගෙන ඉන්නේ අර එන ටික ගන්න බලාගෙන. නමුත් රහතන් වහන්සේගේ ස්කන්ධ පංචකය සාසව උපාදානිය කියලා නැහැ. ඒක ස්කන්ධ පංචකයක් විතරයි. ඒ නිසා විපාක මට්ටමේ ස්කන්ධ පංචකය සම්පූර්ණයෙන්ම රූප වේදනා සංඥා සංඛාර කියන විපාක මට්ටමේ ස්කන්ධ හත පහක්. ඒක ඊට පස්සේ අවිද්‍යාව සහිත කෙනා ස්කන්ධ පංචකය කොහොමද ගන්නෙ? සාසව උපාදානිය කියන දෑතින් තමයි ඔහු වැළඳගන්නේ. ඔහුගේ ලෝකෙට එනකොට ඔහු වේක උපාදාන කරගෙන තියෙනවා. එතකොට මේ ස්කන්ධ පංචක එක තැනක දුක් සත්‍ය වෙනවා. ඒ ස්කන්ධ පංචකයෙන්ම සාස්ව උපාදානිය කියන ගත්තට පස්සේ ඒක දුක් සමුදය සත්‍ය වෙනවා. ඒ සාස්ව උපාදානිය කියන එක සම්පූර්ණයෙන්ම දුරු කළා අත්විඳින වෙලාව, ඒක දකින වෙලාව ඒක නිරෝධ සත්‍ය වෙනවා. ඒ ස්කන්ධ පංචකය කුසල මාර්ගයෙන්දගෙන ආරස්නගික මාර්ගයේ වඩන අවස්ථාව ඒ ස්කන්ධ පංචකය ඒක මාර්ග සත්‍ය බවටපත් වෙනවා. හැබැයි තියෙන අසිරිය පින්නතුනි ලෝකයේ තියෙන හැම දෙයක්ම සංකතයි. ඒ සංකත දේවල් අතුරින් උතුම් දෙහිහට දේශනා කරන්නේ මොකද්ද? ආරස්නගික මාර්ගය. ඇයි අසංකත වූ නිවන සඳහා යන්න තියෙන මාවත ආරස්නගික මාර්ගය. ඒ නිසා අසංකත වූ නිවන සඳහා යන තියෙන උතුම මාර්ගය නිසා සංකත දේවල් අතුරින් හටගත්තු දේවල් අතුරින් උතුම දේ විදිහට සඳහන් කරන්නේ අරසිංහ මාර්ගය. එතකොට විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේදී දුක් සත්‍යයේදී ස්කන්ධ පංචකය ක්‍රියාත්මක වෙනවා. ඒක හැබැයි ශාස්ත්‍රවත් උපාදානියවත් නෙවෙයි. ඊට පස්සේ ඒක සාස්ව උපාදානිය කියන මට්ටමින් ගත්තට පස්සේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කල් එකේ ඉඳගෙන අපි ගන්නකොට ඒ ස්කන්ධ පංචකය දැන් අපි අලුතෙන් නව කර්ම විදියට පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම දුරු කරපු රහතන් වහන්සේගේ අත්දැකීම උන්වහන්සේ අර ස්කන්ධ පංචකය විපාක මට්ටමේදී ක්‍රියාත්මක වුණා. හැබැයි උන්වහන්සේක තේරුම් ගන්නකොට අපරියාපන්න භූමියේ ස්කන්ධ හතරකින් තේරුම් ගන්නේ එතන වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකින් රහතන් වහන්සේක තේරුම් ගන්න. ඒ රහත් භාවයට යන ශ්‍රාවකයා ආරසංග මාර්ගයේ වඩන ශ්‍රාවකයා විදිහට අපි මොකද කරන්නේ? අපි මේ ආරසංග මාර්ගයේ වඩමින් යනකොට එතෙන්දි ත්‍රිස්කන්ධ පංචයක් නිර්මාණය වෙනවා. හැබැයි ඒක සසරට යන එකක් නෙවෙයි. ඒක සඳහන් කරන්නේ අත්තිබික්කවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මකය සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්මයක් ගැන මේ සඳහන් කරන්නේ. ඒක මොකද්ද? කම්මකය සංවතති, කර්මේශය කරන්න හේතු වන සංස්කාරකය. අන්න ඒ සංස්කාර රැස් කරන මාවතේදී පින්නතුනි. ඒත් අපි ඉන්නේ ඇත්තටම ඒ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන සර්කලෙකෙම තමයි. හැබැයි එන්න එන්නම ඒ අවිද්‍යාව අඩු වෙන මාර්ගයේ දැන් අපි මේ ඉන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ. හැබැයි පින්නතුනි තව විග්‍රහයක් තියෙනවා. මේ එක එක පරයය වලින් මේක විස්තර කරනවා. මේ අපි දැනගන්න එක වටිනවා. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒකට කියනවා දුක කියලා කියනවා, දුක සත්‍ය කියලා කියනවා. එතකොට එක තැනක දේශනා කළා කායික දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක සත්‍යං කියලා. කායික දුකකුත් චේතසික දුකකුත් නොවන දෙයක් තමයි දුක සත්‍ය කියලා. එහෙම කියලා ඊළඟට කියනවා කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක සත්‍යකුත් වෙනවා කියලා. මේ මොකද කියන්නේ? මේ කියන්නේ අපි දැන් කායිකව ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග ආදී දුකක් තියෙනවා නම් ඒකට ලෝක විහාර යන දුක කියලා කියනවා. ඒ වගේම ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒ දුක හටගත්තේ අර නිරුද්ධ වෙච්ච දුක්ඛ සත්‍ය පාදක කරගෙන. ඒකෙන් පිටස්තර දෙයක්වත් නෙවෙයි. හැබැයි ඒකමත් නෙවෙයි. ඒක පාදක කරගෙන දුක ඇති වෙච්ච නිසා මේ දුකට දුක කියලා කියනවා, දුක සත්‍ය කියලා කියනවා. සරල උදාහරණයක් කියන්නම්. බස් එකක් ගත්තොතින් බස් එකට බස් එක කියලා කියනවා, වාහනය කියලා කියනවා. හැම බස් එකක්ම බස්යෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස්යෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. ඇයි? බස් නොවන වාහනක් තියෙනවා. අන්න ඒ වගේ හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව දුක්ඛ සත්‍ය තිබෙද්දී දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ රහතන් වහන්සේ. එතකොට හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. මෙන්න මේකයි සරල උදාහරණය. මෙන්න මේ ස්කන්ධ පංචකයත්, ඒ වගේම චතුරාර්ය සත්‍යයත්, ඒ වගේම පටිසම්පාදියත් මේ තුනම පින්නතුනි එකම ලයින් එකකට තියලා අපි තේරුම් ගන්නට ඕන. මේ තුනම එකට යන්නේ. මේ තුන වෙන් කරන්න බෑ. හරියට අම්මයි තාත්තයි ළමයයි ඒ තුන් දෙනා වෙන් කරන්න බැරුව වගේ මේ තුනත් එකට යන්නේ. කොහොමද? ඊට පස්සේ සමුදය සත්‍යය. සමුදය කියන්නේ දුකට හේතුව. සමුදය සත්‍යය කියල කියන්නේ අර දුක හටගන්න හේතුවේ ආසන්නතම හේතුව. මොකද දුක සමුදය සත්‍යය කියල කියන්නේ? තෘෂ්ණාව. ඕ යායන් තණ්හා පෝනෝ භවිකානන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ ඒ තැන්වල ඇලෙන පුනර්භවය ඇති කිරීමට හේතු වන දේට කියල ඒ නන්දි රාගයට කියනවා සමුදය සත්‍ය කියලා. එතකොට මෙන්න මේ සමුදය සත්‍ය නම් විස්තරය අර මුලින් කියපු දුක සත්‍යයට වඩා වෙනස්වයි යන්නේ. මේකත් හොඳට සියුම තේරුම් ගන්න. එතකොට සමුදය සත්‍ය කියලා ගත්තොතින් සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා, සමුදය කියලා දෙයක් තියෙනවා. සමුදය කියන්නේ කුමන හෝ දෙයකට තියෙන හේතුව. සමුදය සත්‍ය කියන්නේ දුකේ හටගන්නීමට තියෙන හේතුව. සමුදය කියලා කියන්නේ දුක හටගන්න වෙන්න පුළුවන්, අපායට යන හේතුව වෙන්න පුළුවන්, කාමසුගතියට යන හේතුව වෙන්න පුළුවන්, රූපාචර ලෝකයට යන හේතුව වෙන්න පුළුවන්, මොකක් හරි හේතුවකට සමුදය කියලා කියන්න පුළුවන්. ඒ සමුදය සමුදය විතරක් බවට පත් වෙනවා. හැබැයි සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. අර දුකට ප්‍රධාන වශයෙන් හේතු වුණ කාරණේ අන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියන කාරණයට දුක්ඛ සමුදයත් අයිති වෙනවා. ඒ වගේම සමුදයත් අයිති වෙනවා. සමුදය තේරුම් ගත්තු කෙනා ඒ සමුදය විතරයි දන්නේ. ආර්ථික අවපාතයකට හේතුවක් තියෙනම් ඒකත් ඕනනම් සමුදය කියන්න පුළුවන්. අපායට යන හේතුව තියෙනම් ඒකත් සමුදය කියන්න පුළුවන්. සුගතියට යන හේතුව මොකද්ද කියනනම් ඒකත් සමුදය කියන්න පුළුවන්. රූප ලෝකයට යන හේතුව තියෙනම් ඒකත් සමුදය කියන්න පුළුවන්. හැබැයි ඒකට සමුදය සත්‍ය කියන්නේ. යමකට සමුදය සත්‍ය කියලා කියනවා නම් ඒ සමුදය සත්‍ය කියන කාරණයට සමුදය සත්‍යයක් අයිති අනිත් හේතු ටිකත් ඔක්කොම මේකෙන් ආවරණය වෙනවා. අන්නේ නිසා තමයි සමුදය සත්‍ය තේරුම් ගත්ත කෙනා අනිත් ඔක්කොම සමුදය ටිකක් තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමුදය සත්‍යෙන් නිරෝධ කරපු කෙනා අනිත් ඔක්කොම දේවලුත් එකවිට නිරුද්ධ කරපු කෙනෙක් වෙනවා. යම්කිසි කෙනෙක් ඇතැම් විට පොඩි පොඩි දේවල් නිරුද්ධ කරන්න පුළුවන්. කාම ලෝකයට යන හේතු වන නීවරණ දුරු කරන්න පුළුවන්. රූප ලෝකේ යන තියෙන කෙලෙස් ටිකක් අඩු කරන්න පුළුවන්. හැබැයි එයා තවදුරටත් සංසාර චක්‍රය තුලම ඉන්න කෙනෙක් වෙනවා. ඒක හරියට ගෙදර තියෙන කරන්ට් එකෙන් එන එක එක ඩිවයිසස් වෙන වෙනම ඔෆ් කරනවා වගේ. හැබැයි දුක්ඛ සමුදය සත්‍ය නිරෝධ කිරීම කියන්නේ මොකද්ද? ඔව් ගෙදර මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එකම ඔෆ් කරනවා වගේ. ඒක ඔෆ් කරාට පස්සේ අනේ ඔක්කොම ඩිවයිසස් ටික ඔෆ් වෙනවා. එතකොට සමුදය කියන එක සමුදයට විතරක් බලපාන දෙයක්, ඒක කෙටි දෙයක්, ඒක සරල දෙයක්. නමුත් සමුදය සත්‍යයට වඩා පුළුල් විග්‍රහයක්. ඒ සමුදය සත්‍ය තුන අනිත් සියලුම දේවලුත් එකට කතා කරන්න පුළුවන්. සමුදය සත්‍ය දුරු කරපු කෙනා අනිත් ඔක්කොම සමුදයනු දුරු කරපු කෙනෙක් වෙනවා. හැබැයි එකෙන් කියන්නේ අනිත් දේවල් අයින් කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. බඩමුට්ටු අයින් කිරීම නෙමෙයි මේ කියන්නේ. ඒවට තියෙන ආසාව අඩු කර ගැනීම. බඩමුට්ටු අයින් කරාට දැන් ලෝකේ අනිත් මිනිස්සු අනිත් ආගම්වල මේක කියුවේ යාලා හිතුවේ යාලගේ සමුදය වුණේ බාහිර දේවලුයි දුකට හේතුව කියලා. ඒ නිසා තමයි යාලා බාහිර ඥාති සම්බන්ධතා අඩු කරගත්ත, දේපල ටික අයින් කළා. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට නිගණ්ඨ ආගමයි කොහමද? ඇඳුම් ටිකත් අයින් කළා. යාලා මොකද කළේ? යාලා කලිය සමුදය අයින් කර කර ගියා. අර ගෙදර තියෙන එක එක ඩිවයිසස් ඔෆ් කර කර ගියා වගේ. නමුත් කරන්ට් එක තියෙනවා ඒ. එතකොට ඒගොල්ලන්ට දුක නිදහසෙන් බැරි වුණා. අන්න ඒ නිසා බුදුහාමර දේශනා කරන්නේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රූපෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තදී දුක්ඛ පුනක් පුනං කියලා. මුදුන් මුලක් සහිත ගහ මුදුන් මුල ඉගුලුවේ නැත්නම් ගහ උඩින් කැපුවා කියලා ගහ එළියෙම නැවතෙන්නේ නැහැ. අන්න ඒ වගේ තෘෂ්ණාවයි ස්කන්ධ පංචකෙට තියෙන ආශාව දුරු නොකර බාහිර බඩමුට්ටු අයින් කරාට දුක නිදහස් වෙන්න බෑ. බාහිර බර ටික ඔක්කොම අයින් කරලා තමන්ගේ ජීවිතයත් කාට හරි පූජා කළත් තමන්ට දුක නිදහසෙන්න බෑ. තමන් නැවත උපදිනවා. ඇයි ඒ බඩු මුට්ටුවට ආසව අයින් කරාට තමන්ගේ මේ නන්දි රාගයේ තමන්ගේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක අවිද්‍යාවෙන් ගත්තු තෘෂ්ණාව දුරු වෙලා නැහැ උට. එතකොට මේ අභ්‍යන්තර තෘෂ්ණාව දුරු කරවතින් එයාට අමතුයෙන් බාහිර දේවල්ට ආසාවක් නැහැ. මේ ස්විච් එක ඔෆ් කළා නම් තියෙන්නේ අනිත් ඩිවයිසස් වල ස්විච් එක දාලා තිබ්බත් ගැටලුවක් නැහැ. එතකොට බලන සුද්ධෝදන රජතුමා රහත් භාවයට පත් උනේ රජ කෙනෙක් හැටියට හිටියේදීම. එතුමා ඒ රාජ්‍යයට තියෙන ආශාව දුරු කරේ කෙලෙස් දුරු කිරීමෙන්. හැබැයි ඒ අතරේ සම්පත් අත්හැරලා ගිහි ගෙන්න ඉක්මන කියලා ප්‍රතිමාදාව දේශනා කළා තියෙනවා. ඒක නියම බ්‍රහ්මචාරී ගමනමකට පහසුවක් වෙන්න. හැබැයි එහෙම අත්හැරිය කියලා විතරම කෙලෙස් වලින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලෙස් වලින් මිදීම සිද්ධ වන්නේ මෙන්න මේ ප්‍රතිපදාවේ ගිහිල්ලා මේ දහම් තුල ස්ථාවර වීම. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍යයේ පටිසම්පාදයට අනුව ස්කන්ධ පංචකය තුල ක්‍රියාත්මක වන ආකාරය. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අනාවරණය කරේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය තුල මේ පටිසම්පාද ධර්මය. උන්වහන්සේ අවබෝධ කරන්නේ වෙලාවේ බැලුවා මේ සත්‍යයන් ජරා මරණ ආදී දුක් ටික භුක්ති විඳිනවා. ඇයි මේ ජරා මරණ භුක්ති විඳින්නේ ඇයි කියලා බැලුවා. බැලුවාම පේනුණා අද මේ මහලු වීම ලෙඩ වීම ආදී දුක් ටිකක් විඳිනවා නම් විඳින්නේ ජාතිපත්‍ය ජරා මරණම් කියලා. ඉපදීම නිසා මේ දුක් ටික විඳින්නේ කියලා. එකාතකින් අපි මෙලොවට බිහි වෙන වෙලාවේ ඉපදීම, අනිත් අතින් හැම වෙලාවෙම මේ ස්කන්ධ පංචකේ අවිද්‍යා සාගත ඉපදීම. ඒකටත් ඉපදීම කියලා කියනවා. ඊට පස්සේ බැලුව මේ ජාතිය ඉපදීමට හේතුව මොකද්ද කියලා. භවපච්චය ජාති. භවය නිසායි මේ ඉපදුනේ. භවය කොටස් දෙකකට බෙදෙනවා. එකක් කම්ම භව, අනිත් එක උපපති භව කියලා. කම්ම භව කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිඤ්ඤාවි සංඛාර වශයෙන් කරන කර්ම. උපපති භව කියලා කියන්නේ කිසියම් භවයක ඉපදීම. කාම භව, රූප භව, අරූප භව වශයෙන් නැත්නම් ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව වශයෙන් උපතක් ලැබීම උපපති භව කියලා කියනවා. අන්නේ භවය නිසායි ඉපදීමටපත් උනේ. භවයට හේතුව මොකද්ද කියලා බැලුවා. උපාදාන පත්‍යා භව. මේ තියෙන ස්කන්ධ පංචකේ උපාදාන කරගත්තු නිසායි මේ භවය හටගත්තේ කියන එක දැක්කා. උපාදානයට හේතුව මොකද්ද කියලා බැලුවා. උපාදානයට තණ්හා පත්‍ය උපාදානං තෘෂ්ණාව නිසා මේ උපාදාන හටගත්තේ. ඊට පස්සේ බැලුවා මේ තණ්හාවට හේතුනේ මොකද්ද කියලා. වේදනා පත්‍ය තණ්හා. අර වේදනාව හටගත්තු වේදනාව නිරුද්ධ වෙච්ච බව දැනගත්තු නැති නිසායි වේදනාව නිසා මේ තණ්හාව හටගත්තේ. වේදනාවට හේතුනේ ස්පර්ශයයි පස්ස පත්‍ය වේදනා. ඒ ස්පර්ශයට හේතුනේ මොකද්ද? සලායතන ආයතන හය අවිද්‍යාවෙන් ගත්තු නිසා. ආයතන හය නිර්මාණය කරගත්තේ කොහොමද? නාම රූප නිසා. නාම රූප හටගත්තේ විඥානය නිසා. විඥානයට හේතුනේ සංස්කාර. සංස්කාරයට හේතුනේ අවිද්‍යාව. අවිද්‍යාවට හේතුවක් සඳහන් කරලා තියෙනවා ආශ්‍රව කියලා. ආශ්‍රවට නැවත හේතු විදිහට අවිද්‍යාව දක්වනවා. එකක් සැකලක විදිහට යනවා. මේ වගේ කරුණු වෙන වෙනම අනුපිළිවෙලක් දක්වා අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, මේ ආදි වශයෙන් එක පැත්තකට යනවා. අනිත් අතින් මේ හැම කාරණයක්ම අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය අවිද්‍යා කියලා ඒ දෙකක් දෙක දෙක අරගෙන නැවත අනුලෝම පටිලෝම වශයෙන් දක්වනවා බව දක්වා. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය අවිද්‍යා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය සංඛාරං, විඥානපත්‍ය නාම රූපං, නාම රූපපත්‍ය විඥානං, නාම රූපපත්‍ය සලායතනං, සලායතනපත්‍ය විඥානං ආදි වශයෙන් භවයේ දක්වා මේ වගේ දෙක දෙකයි යනවා. ඒක විවිධ ආකාරයට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ පටිසම්පාදේ අවිද්‍යා සංඛාර දෙක අතීත හේතු විදිහට කියනවා. එහෙනම් විඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා මේ ටික වර්තමාන ඵල විදිහට කියනවා. ඊට පස්සේ වේදනාවෙන් පස්සේ තෘෂ්ණාව, උපාදාන, භව මේව වර්තමාන හේතු විදිහට කියනවා. ඊට පස්සේ ජාති ජරා මරණ ඒව අනාගත ඵල විදිහට කියනවා. එතකොට මේ පටිච්චසමුප්පාදයේ විවිධ න්‍යාය වලින් විස්තර කරලා තියෙනවා. එක න්‍යායක් නෙවෙයි මේක. ඒ නිසා අපි හුඟා කල්පනාකාරී වෙන්නට ඕනේ. එතැන්ට අපි එකක් දැනගත්තොත් අපි හිතාගෙන ඉනවා මේක විතරේ හරි කියලා. එහෙම නැහැ. එක එක න්‍යාය වලින් මේක කියලා තියෙනවා. එක එක ක්‍රම වලට කියලා, එක එක තියරීස් වලින් මේක කියලා තියෙනවා. දැන් විඥානය කියන එක දැනක විඥානය විස්තර කරනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී වශයෙන් ආයතන 60 විඥාන විස්තර කරලා තියෙනවා. ඒ වගේම තව දැනක විඥානය කියන එක ප්‍රතිසන්දි විඥානය කියලා කියලා තියෙනවා. දැන් මහා නිදාන කියලා සූත්‍රයක් තියෙනවා. එතෙන්දි විඥානය කියලා කියන්නේ එතන දක්වනවා මව කුසක අලුතෙන් පිළිසඳ ගන්න ප්‍රතිසන්දි විඥානයට. පරිසම්බාද එකම අංග ටික එක එක තැන්වල එක එක විග්‍රහණු දක්වනවා. නාම රූප විඥාන කියන එක තැනක නාමය කියන එක ස්කන්ධ හතරක් විදිහට දක්වනවා. එක තැනක ස්කන්ධ තුනක් විදිහට දක්වලා තියෙනවා. මෙන්න මේ වගේ දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට සංඛාර කියන එක එක විග්‍රහයක්. සංඛාර පත්‍ය විඥාන කියනකොට එතන සංස්කාර තව විග්‍රහයකට ලක් වෙනවා මේක. ඒ නිසා මේ වගේ හැම තැනම තියෙන වෙනස්කම්. ඉතාම සියුම් විදිහට මේ වෙනස් වෙනවා. දැන් අපි බලන්න අපි බෝලයක් හරි දෙහි ගෙඩියක් හරි අරගෙන උඩ දානවා. උඩ දානකොට යන්නේ එකම දේ වගේ යන්නේ උඩට නේද? ඒ යන එකමයි පල්ලෙහාට එනවනේ. ඒ උඩ යන එකයි පහළට යන එකයි දෙකම අපට පේන සමාන දෙයක් වගේ. හැබැයි එකකදී උඩට යන ශක්තියකින් උඩට යන්නේ. අනිත් පැත්තෙන් පල්ලෙහාට එන ශක්තියෙන් ගුරුත්වාකර්ෂණ විදිහට පල්ලෙහාට එන්නේ. නමුත් එකම දේ විදිහට බාහිර බලන කෙනාට පේන්නේ. අන්න ඒ වගේ තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට එක සංස්කාරයක්, සංඛාර පත්‍ය විඥාන කියනකොට අරකේ ප්‍රොසෙස් එක වෙනස් වෙනවා. එහෙම විග්‍රහයක්වත් තියෙන හැබැයි පොතන වුණත් අවසාන විග්‍රහය දිගත්තට පස්සේ මේ හැම අංගයකම ස්කන්ධ පංචකයම නියෝජනය වෙනවා. ඒ කියන්නේ කාරණා දෙකක් කියන හැම තැනදීම විඥාන පත්‍ය නාම රූපං කිව්වත් අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වත් මේ හැම තැනකදීම ස්කන්ධ පංචකයක් නියෝජනය වෙනවා. ඒ විතරක් නෙවෙයි එක කාරණයක් තේරුම් ගත්තොත් අනිත් ඔක්කොම කාරණා ටිකත් තේරුම් ගන්න වෙනවා. තමන හරි කියන්න තියෙන මොනවද? ප්‍රශ්න තියෙනවා කන කමන්නේ. අන හොඳයි කාණික. දැන් එතකොට අපි මේ අනාගත මේ කර්ම රැස් කරන්න පටන් ගන්නෙ අපට එහෙම කියනක් පුළුවන්. භවය නිසා උපතක් පිණිස කර්ම රැස් කිරීමේ මට්ටමෙන් නැවත භවයකට සූදානම් වෙනවා කියලා කියනක් පුළුවන්. ඇයි ඒකට හේතුව භවය කොටස් දෙකකට බෙදනවා. භව දුවිදෝ. කම්ම භව උප්පත්ති භව කියලා කියනවා. එතන තියෙන කර්ම භවය කියන කොටස විග්‍රහ කරනකොට අපිට කියන්න පුළුවන් නැවත කර්ම සකස් කිරීම කියලා කියන්න පුළුවන් එක හරි. ඒ විග්‍රහයම අර අවිජ්ජා පත්‍ය සංඛාර කියන තැන එතන සංස්කාර විස්තර කරන්නේ මේ භවය කියන තැනේ විස්තරයමයි. සංඛාර කියන්නේ මොකක්ද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. කෙනෙකුට කියන්න පුළුවන් මේ සංස්කාර රැස් කරන තැනදී එන භවය සකස් වෙන්නේ කියලා. ආයි නැවතකට යන්නේ කියලා. එතකොට අපිට එහෙම කිව්වට ඒකාංශිකව කියන්න බෑ. මොකද පටිච්චසමුප්පාද විග්‍රහය තුළ දැන් වැඩිපුර බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහ කරලා තියෙන්නේ මේ සත්වයා හැම මොහොතේම සත්වයාගේ ක්‍රියාකාරීත්වය දක්වන සමස්ත විග්‍රහය විදියට. එතකොට එතෙන්දී හැම මොහොතේම මේ අංග 12ම එකටම ක්‍රියාත්මක වෙනවා. මේවා සම්පූර්ණයෙන්ම අපේ බුද්ධියෙන් වෙනස් කරන්නේ වෙන් කරනවා විතරයි ඇත්තෙම. භෞතික ලෝකය තුළ මේ වෙනස් කරන්න බෑ. දැන් මම මේ අවිද්‍යාවෙන් ඉන්නේ. අනේ ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ සංස්කාරය ඇති වෙනවා කියලා එහෙම එකක් නෙමෙයි මේ යන්නේ. මේක හරියට කරන්ට් එක ආවනම් ඔක්කොම මේ පොයින්ට්ස් වලට කරන්ට් එක ගිහිලා තියෙනවා. ආයේ ප්ලග් එක ගහන විතරයි තියෙන කරන්ට් එක එනවා. එතකොට අවිද්‍යාව ඇති වුණා කියලා කියන්නේම ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මේ බාහිර රූපයක් පේනකොට මෙතන රූපය පේන්නේ කියලා බැලුවොත් බලනවත් එක්කම මේ ජරා මරණත් එක්ක ඉන අර 12ම ගිහිල්ලා. එතකොට මෙන්න මේ සංසාර චක්‍රයේ අවිද්‍යාවේ තියෙන බලය අඩු කිරීම තමයි අරහත්ංග මාර්ගයේ පිළිපැදීම කියලා කියන්නේ. මේකේ ටිකෙන් ටික අර අවිද්‍යාව නැමැති කළු පැත්ත පොලිස් කරන එක තමයි, ඒක සුදු කරන එක තමයි මේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. එතකොට අපි හරියට මඩවලක ඉන්නවා වගේ. මඩවලක ඉන්න අපි පළමුවම තේරුම් ගන්න ඕන තමන් දැන් මේ මඩවලේ ඉන්නේ කියලා. අන්නේ මඩවල ඉන්නවා කියලා තේරුම් ගන්න එක තමයි මේ ධර්මස්රවණය කියලා කියන්නේ. එතකොට ඒ මඩවලෙන් නැකිටලා ගොඩට එන එක තමයි දැන් මේ අරසිංහ මාර්ගයේ යෑම පටන් ගන්නවා කියලා කියන්නේ. සීලය පතිත්තයි නරෝසපඤ්ඤෝ කියලා කියන්නේ. එතකොට මඩ ගොඩේ ඉන්න බව දැනගන්න එක තමයි සම්මාදිට්ඨි පුරේජාන් කියලා කියන්නේ. දර්ශන සම්පත්‍ය සුතිම ඥානෙ හට ගැනීම. ඒක තේරුම් ගන්න එකත් ලොකු ජයග්‍රහණයක්. සමහර අය මඩ ගොඩේ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. ඉන්නවා කියලා දැනගන්න එක තමයි සුතම ඥානය කියන එක. සමාධිතියෙන් පටන් ගන්නවා කියන්නේ ඒකයි. සමාධිතියෙන් පටන් ගත්තට පස්සේ අපි ඊට පස්සේ වැඩේ ආරම්භ කරනවා. මොකද ආරම්භ කරනවා කියලා කියන්නේ සීලය පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. සීලය පිළිතර සමාධි ප්‍රඥා වඩනවා. ඒකේ නම් වලෙන් ටික ටික ගොඩ ඇවිල්ලා දැන් ඔන්න ටික ටික මඩ ගසා ගස ලිඳක් ළඟට යනවා දැන් අපි මේ. හැබැයි මඩ ගොඩෙන් එළියට ආපු ගමන් අනිත් අයගෙන් තුවායක් ඉල්ලන්න එපා මට ඇඟ පියදා ගන්න ඕන කියලා. ඇයි? මුලදී ලිඳ ළඟට යන්න ඕන හොද ගන්න මේක ඉස්සෙල්ලා. අන්නේ ලිඳ ළඟට යෑම වගේ තමයි ටික ටික මඩ අයින් කර කර මේ ගමන ඉදිරියට යන එක මේ නීවරණ අඩු කර කර සම්මුති දර්ශන වඩ වඩ සිල්වන්ත වෙමින් ටික ටික අර ලිඳ ළඟට යන එක තමයි මේ අරසිංහ මාර්ගය යෑම කියලා කියන්නේ. එතකොට ඒ අරසිංහ මාර්ගයේ ගිහිල්ලා ලිඳ ළඟදී එකපාරක් හොඳටම නා ගන්නවා. අන්න එතකොට තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන ටික දුරු කරනවා. ආයේ පාරක් හොඳට නා ගන්නවා. ඊට පස්සේ සකදාගාමි. මෙන්න මේ වගේ ටිකෙන් ටික ස්ථාන හතරකදී සිදුවන කෙලෙස් දුරු කිරීම තමයි මේ මාර්ගඵල වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ තමයි තුවාය අරගෙන පියදාන්නේ. අතෙන්ට එනකම්ම සංකතයි. සෝවාන් ආදී මාර්ගඵල අටම සංකතයි. නමුත් ඒව ලෝකෝත්තරයි. නමුත් නවවෙනි එක නිර්වාණය කියන එක අසංකතයි. අර වතුර ටික ඔක්කොම පියදාලා තමනුත් පිරිසුදු වෙලා පියදාගෙන ඉන්න එක. පින්නතුනේ මෙන්න මේ ගමන මගේ යනකම්ම අර වතුර ටිකෙන් ඔක්කොම පිරිසිදු වෙන කම්ම අපි සංසාරික සර්කල් එකෙම තමයි ඉන්නේ. හැබැයි ඒක අර අවිද්‍යාව වැඩි කරන ගමනේ නෙවෙයි යන්නේ. අවිද්‍යාව අඩු කර කර අපි මේ යන්නේ. එතකොට අර දුක්ඛ කන්දය ගොඩ ගහ ගන්නවා කියන්නේ. ඒක ස්කන්ධ පංචකය රැස් කරනවා කියලා කියන්නේ. ඒකට කියන අස්කිරියම කියලා. ඒකට කියන්නේ අපචේගාමී කියලා. මෙන්න මේ මාර්ගයේ ඉන්නකොට යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නියානිකං අපචේගාමෙන් දිට්ඨිගතානම් පහනායි කියලා විග්‍රහයක් තියෙනවා. යම් කිසි අවස්ථාවක මේ හිත වඩනවා මේ තැනැත්තා කොහොමද නියානිකං නිවනට නැඹුරුව අපචේගාමී ස්කන්ධ පංචකය අයින් කරමින් දිට්ඨිගතානම් පහනාය සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටීන් ප්‍රහීන කිරීම සඳහා වූ මේ මාර්ගයන්. එහෙම කර කර සමාධිමත් වෙනකොට අර මුලින් සම්මාදිට්ඨියෙන් ආරම්භ කරපු ගමන නැත්නම් සීලයෙන් තවත් අර්ථවත් වෙච්ච මේ ගමන එක විටම මේ චිත්ත සමාධියත් එක්කම අරසිංහ මාර්ගය අංග ටික එක ලයින් එකකට කියලා පිළිහිටනවා. එතකොට අපට අහන්න අවශ්‍ය වෙන්නේ දැන් සම්මාදිට්ඨිය කළද සම්මා සංකප්පට යන්නේ කියන එක එතෙන්දී අදාළ වෙන්නේ නැහැ. එතෙන්දී අර මේ කාලයක් වඩලා එහි ප්‍රතිඵල විදියට සිත සමාධිමත් කිරීමත් එක්ක ධ්‍යාන මට්ටමට හිත නීවරණ වලින් දුරු කිරීමක් එක්කම විතම ඉන්ද්‍රිය සමතාවයකට පත්වීමක් පත්වෙන එක අවස්ථාවක් තමයි සෝතාපට්ටි මාර්ගය කියලා කියන්නේ. තවත් අවස්ථාවකයක දෙවෙනි පියවරට යෑම තමයි සකදාගාමී මාර්ගඥානය කියලා කියන්නේ. මෙන්න මේ වගේ ස්ථාන හතරකදී හතර වතාවකදී මේ පරිපූර්ණත්වයටපත් වෙලා ඒ පරිපූර්ණත්වයේ උපරිමය සේකභාවේ උපරිමය අට්ඨංග සමානාගතෝ සේකෝ කියලා ගිහිල්ලා ඒසේක භවෙන් නික්මුණාට පස්සේ දසංග සමන්නාගත වරහ කියලා කියනවා. රහත් භවයට පත් වුණාට පස්සේ අර අංග 8 අංග 10 න් බවට පත් වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ ගමන් මගේදී අර කල්යාණ මිත්‍රත්වයෙන් අපට ලැබෙන මේ සද්ධර්ම ප්‍රතිලාභය නිසා අපි එකතකින් ස්කන්ධ පංචකය තේරුම් ගත්තා. ඒ ස්කන්ධ පංචකය ඔස්සේ අපි චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා. ඒ චතුරාර්ය සත්‍ය ඔස්සේ මේ පටිසම්පදාය තේරුම් ගත්තා අපි. අවිජ්ජා පත්‍ය සංඛාරය යන කොහොමද? අවිජ්ජාය ඇත්තේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධය යන කොහොමද කියලා ඒ පටිසම්පාදයේ ඒ චක්‍රය යෑමත් ඒ චක්‍රය නිදහස් වීමත් මාර්ගයත් අපි තේරුම්ගෙන ඊට පස්සේ අපි මේකේ ප්‍රතිපදාව ආරසිංහ මාර්ගයේ සම්මාදිට්ඨිය සහිත වූ මේ අංගාට මේ අංගාට කියන්නේ පිනුදුර නිකං අංගාටක් නෙවෙයි මේක සතුට ලැබෙන අංගාටමයි. The Noble Eightfold Path is that the eight steps of happiness. The Noble Eightfold Path, the path that leads to getting rid of suffering, is that the eight steps of happiness explained by the Blessed One. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආරසිංහ මාර්ගය කියලා කියන්නේ සාමාන්‍ය අංගයක් නෙවෙයි මේක සතුට ලැබෙන අංගයක්. මේ අංගයට තේරුම් ගත්තට පස්සේ පින්නතුනි අපි කොහේ ගියත් යන්නේ මේ ආරසිංහ මාර්ගයත් එක්ක. අපි රැකියාවක් කරත් ඒක සම්මා ආජීවය. අපි වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචාව. අපි උත්සාහයක් කරනවා නම් ඒක සම්මා වායාමය. අපි හිත සතිමත් කරනවා ඒක සම්මා සතිය. හිත සමාධිමත් කරනවා ඒක සම්මා සමාධිය. අපි කායික වැරදි වලින් වෙන් වෙනවා නම් ඒක සම්මා කම්මන්තය. අපි හොඳ සිතුවිල්ලක් තියනවා නම් ඒක සම්මා සංකප්පය. හැම තැනම පිනතුණි අපට අතරක් නැතුව අපේ දිව්‍ය මඟ පහන් කරන දිව්‍ය මඟ ආලෝකවත් කරන මේ සතුට ලැබෙන අංගාට තමයි ජීවිතයේ වඩාත්ම සතුට ලැබෙන කාරණා බඩපත් වෙන්නේ. හැබැයි මෙතෙන්ට එන කම්පිනුතුනි මේව අපට කරදර විදිහට ඇපෙන්නේ. නමුත් මේ ටික අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතය හරිය ලස්සන මල් තියෙන පාරක් වගේ වෙනවා පිනුතුනි. එදාට අපිට ආරසිංහ මාර්ගයෙන් වෙන් වෙල යන එක තමයි අතුරු පාරවල් කටු මාර්ග වලින් යනවා වගේ අපිට. මෙච්චර ලස්සන මල් අතුරු පුරිජු මාර්ගයක් තිබෙද්දී උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියපු විදිහට ඉතාම ලස්සන මල් ඵල තියෙන මේ ලස්සන මාවතක් තිබෙද්දී අපි මිච්ඡා සංකල්පයට යනවනම් මිච්ඡා වාචාවට යනවනම් හරියට අර ලස්සන පාර අත්හැරලා හරියට අර කටු තියෙන ගල් බොරළු තියෙන පාරක අපි වනසතුන් ඉන්න පාරක ගියා වගේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ මාවත පිළිබඳව අපි ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එදාට අපි අඛණ්ඩව අපේ ජීවිතයේහි ස්ථාවරව පවතින මාර්ගය බවට පත් වෙන්නේ මේ සම්මාදිට්ඨිය මුලින් යන අරසිංහ මාර්ගය. අපට එදාට පින්නතුනි මේක රකින්න නෙවෙයි අමාරු. එදාට අපට අමාරු මේ අරසිංහ මාර්ගයෙන් බැහැර වෙන එකයි. අද අපට මේ අවබෝධය නැති නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේව අමාරුයි කියලා. නමුත් පින්නතුනි මේක තේරුම් ගත්ත දවසට ශ්‍රද්ධාව පිහිටපු දවසට එදාට අපට අමාරු වෙන්නේ මේ මාවතෙන් වෙන්වීමයි. අන්නේ මාවතේ වෙන්න නොවන විදියට අපි අඛණ්ඩව බුදුරජාණන් වහන්සේගේ මේ සඳහන් පණිවිඩය ගැන අපි අඛණ්ඩව විශ්වාසය පවත්වා ගන්න. හොඳයි පින්නතුනි මේ වෙලාවේ අපි මේට අදාළ භාවනා කමටහනකුත් අපි දිනු කරලා අපේ හිතේ කුසලිය තවදුරටත් දිනු කරගනිමු. අපේ මුලින් මෛත්‍රී භාවනා ටිකක් පුහුණු කරලා ඊළඟට අපි ඉඳ තියෙන හැටියට තවත් භාවනාවක් පුහුණු කරන්න සූදානම් වන්නේ. ඉතින් පින්නතුන් තමන්ගේ ශරීරය සැහැළු කරගෙන පහසු විදියට ඉඳගෙන ඒ සඳහා සූදානම් වෙන්න. Dear friends in the Dhamma, now we are going to practice a meditation technique. According to Buddhism, there are two meditation techniques. One of them is Samatha Bhavana or Tranquility Meditation or Concentration Meditation, and also Vipassana Bhavana, Insight Meditation. First of all, we usually practice Concentration Meditation. It helps us to overcome hindrances from our mind. When mind gains concentration, we reflect on impermanence which happens to our life. we reflect on the reality, the absolute truth which happens to our life. Now, first of all, we are going to practice loving kindness meditation. It is one of the main concentration meditation techniques explained by the exalted one. Now, we are going to practice metta bhavana, loving kindness meditation. Okay, relax your body, please. Okay, keep your right hand on the left hand. Straight your body. Be aware of your body posture from your legs to head and from your legs to head. Be aware of the present moment and keep your attention around the nose of upper lip in the present moment. Now I am going to practice loving kindness meditation to everyone those who are in this planet. May all beings at this temple be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings at this temple be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this city be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this state be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this country be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this continent be well, happy and peaceful. May they attain the final bliss of liberation. may all beings in this planet, the earth, be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the solar system be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this world be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May they attain the final bliss of liberation. I see the all over the world, like my family, like my children. I bless all of them. I wish their success. I wish their happiness. Every moment, my mind arises and ceases. The nature of my mind is that arising and ceasing. My entire life is the present moment. The present thought arises with the condition of arising, and they cease immediately as the result of cessation of reasons. Arising, ceasing, arising, ceasing, arising, ceasing. My entire life is the present moment, the present thought. The nature of the present thought is that it arises and ceases at the moment with the conditions. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. This is the nature of my mind. This is the nature of my mind consciousness. that is impermanent, that is dissatisfactory, that is helpless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to liberation. This is the path to purity. Anityai, anityai, anityai, impermanence, dukkhai, dukkhai, dukkhai, dissatisfactory, anatmai, anatmai, anatmai, selfless, sadhu, sadhu, sadhu. Okay, dear friends in Dhamma, at this moment you are listening to Buddha's message. By the power of this spiritual energy, may our departed relatives also receive this spiritual energy. May they receive a blissful life, and finally, may they also attain the final bliss of liberation. With that intention, let's say, sadhu, sadhu, sadhu. By the power of this spirituality, may guardian deities and angels also receive this spirituality. May they enhance their divine energy. May they keep their eye on you too. May they also attain the final bliss of liberation. With that intention, let's share these merits with guardian deities and angels to recite in the Gatha. Akasattha ca bhummattha devanaga mahiddhika punyantam anumoditva chiram rakkhantu sasanam. Akasattha ca bhummattha devanaga punyantam anumoditva chiram rakkhantu desanam. Akasattha ca bhummattha devanaga mahiddhika punyantam anumoditva chiram rakkhantu tvam sada. By the power of all these meritorious deeds and spiritual energy, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantha ca nindukkha, bhayam pantha ca nimbhaya, sokam pantha ca nissokha, huntu sambe pipanino. Dukin pelena sat, dukin midintva, bien pelena sat, bieneti vetva. Sovinte vena sat, somnas vetva, nitin mehem sat, suvapat vetva. හැම දෙනාටම තෙරුවන් සරණයි.